බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံတိ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံတိ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံတိ සංඝං සරණං ගච්ඡාමි තතියන්ති බුද්ධං සරණං ගච්ඡාමි තතියන්ති ධම්මං සරණං ගච්ඡාමි තතියන්ති සංඝං සරණං ගච්ඡාමි ආනාතිපාතා බේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා බේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිසරණේන සන්ධිං පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සන්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නමෝ තංස භගවතු අරහතෝ සම්මා සම්බුද්දංස නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතකං සම්මා පනිතං චින්තං සෙය්‍යසෝ නං තතෝ කරේති ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්නතුනි අද දින මේ නිවසේහි ඊටාම වටිනා කෘතවේදී පින්කමක් ගුණානුස්මරණ පින්කමක් සිදු කරන අවස්ථාව තමන්ගේ ආදරණීය පියතුමා වෙනුවෙන් සිදු කරන වාර්ෂික පින්කමයි සිදු කරන්න බලාපොරොත්තු වන්නේ වසර 19ක් කියවනේ. ඔව් වසර 19කට කලින් මිය ගිය ආදරණීය පියතුමා අමරසිරි වික්‍රමනායක මහත්මයා සිහිපත් කරලා ආදරණීය ස්වාමි දියණිය විදියට ලලිතා වික්‍රමනායක මහත්මිය තමගේ ආදරණීය දරුවන් කවුරුත් ඒ කරාචී කරගෙන සිද්ධ කරන පින්කමයි මේ සිද්ධ කරන්නේ. පින්තුනි මිය ගිය ඥාතීන් වෙනුවෙන් පින්කමක් කරද්දී ඒ පින්කමේ වැදගත්කම ගැන අපි කල්පනා කළ බලන්න වටිනවා. විශේෂයෙන්ම අපි මිය ගිය ඥාතීන්ට පුණ්‍ය ආනුමෝදනා කරන්නේ ඒ මිය ගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ අය පින් අපේක්ෂාවකින් යම් කිසි තැනක සිටිනවා නම් එයත් සුගතිගාමී කරවීමේ අපේක්ෂාවෙන් තමයි බලාපොරොත්තුෙන් තමයි පින්කමක් කරන්නේ. ඉතින් එහෙම කිරීම එකතකින් අපට ඥාතින් හැටියට අපේ හිතට ඒක ලොකු සැනසීමක්. අපි ආදරණීය තාත්ත වෙනුවෙන් මේ වගේ පින්කමක් කළා කියලා හිතනකොට Tamante ඒක ලොකු මනසට සුවයක්. ඉතින් ඒක තමයි මූලික වශයෙන් අපි වෙන පින්කම් කරන්නේ. ඒ විතරක් නෙවෙයි වෙනතුනි විශේෂ කාරණයක් තියෙනවා. අපේ මේ විදිහට පින්කම් කරලා පින් අනුමෝදන් කරද්දී අපේ මේ ආත්ම භාවයේ තාත්ත විතරක් නෙවෙයි ඇතැම් විට මීට කලින් ආත්ම භාවවල තාත්තලත් පින් අනුමෝදන් වෙනවා. ඉතින් ඒකත් විශේෂ කාරණයක්. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි ජීවිතයේ දෙස බලන්නේ සසර දෙස බලන්නේ සාමාන්‍ය කෙනෙක් බලන විදිහට නෙවෙයි. බෞද්ධයන් කියන්නේම බුද්ධිමත් කියන එක සාමාන්‍ය කෙනෙක් ලෝකයේ දිහා බලන විදිහට වඩා ගැඹුරින් නුවණින් තමයි බලන්නේ. ඒක අපේ ලක්ෂණය. ඉතින් පින්වතුනි කල්පනා කරලා බලන්න අපේ මෙලවට බිහි වෙනකොට අපේ අම්මගේ කුසේ මාස 8ක් 9ක් 10ක් අපි හිටියනේ. එතකොට ඒ මව කුසෙන් අපි බිහි වෙලා මේ ලෝකයට එනකොට අපට ඇත්තටම වැඩිපුරම උපකාර කළ තියෙන කවුද? අපි බොහෝ වෙලට හිතන්නේ අපේ අම්මයි කියලානේ, තාත්තයි කියලානේ. නමුත් පින්වතුනි ඇත්තටම බලනකොට බුදුදහමට අනුව අපට උදව් කරලා තියෙන මේ ආත්ම භාවය අම්මට තාත්තටත් වඩා මීට කලින් ආත්ම භාවවල අම්මලා තාත්තලා. බැරි වෙලාවත් අපේ අම්මගේ කුසේ පිළිසඳ ගන්නකොට ඒ ප්‍රතිසන්දි විඥානය දුර්වල විඥානයක් නම් ඇස් දෙක අන්ධ වෙන තිමිච්ච විඥානයක් නම් උපතින්ම මන්දබුද්ධික වෙන පුළුවන් මානසිකත්වයක් සහිත විඥානයක් නම් මව කුසේ බැසගත්තේ ඇතැම් විට අපේ අම්මා සමහරට වෛද්‍ය විද්‍යාව පිළිබඳව මහාචාර්යවරියක් වෙන්න තිබුණා. අපේ තාත්තත් ඇතැම් විට වෛද්‍යවරයෙක් වෙන්න තිබුණා. ඒත් ඒ අම්මට තාත්තට වෙනසක් කරන්න පුළුවන්කමක් නෑ. එතකොට අපේ අම්මා අපට මේ ලෝකයේ පෙන්වන්න ලොකු උපකාරයක් කරලා තියෙනවා. නමුත් වෙනතුනේ ඇත්තටම බැලුවොත් අපට ඊටත් වඩා උදව් කරලා තියෙන අපේ මීට කලින් ආත්ම භාවවල අම්මලා තාත්තලා. ඒ විතරක් නෙවෙයි අපි මේ ජීවිත ගත කරනකොට අපි හිතන්නේ අපේ අම්මා තාත්ත දෙන්න විතරයි අපිට ආශිර්වාද කරන්නේ, අපේ අම්මා තාත්ත දෙන්න විතරයි අපි දිහා බලාගෙන ඉන්නේ කියලා නේද? නමුත් වෙනතුනේ එහෙම නෑ. අපේ මීට කලින් ආත්ම භාවවල අම්මලා තාත්තලා සමහර තැන්වල ඉඳගෙන අපි දිහා බලාගෙන ඉන්නේ. අපේ දියුණුව ප්‍රාර්ථනා කරනවා. අපිව ආරක්ෂා කරනවා. අපි කරන පින්කම් ඒ අනුමෝදන් වෙනවා. බෞද්ධ සාහිත්‍යයේ තාම පැහැදිලි කතාවස්තු තියෙනවා. සමහර ස්වාමින් වහන්සේලාගේ මීට කලින් ආත්ම භාවවල අම්මලා තාත්තලා ඒ ස්වාමින් වහන්සේලා බණ කියනකොට පින් අනුමෝදන් වෙච්ච ආකාරයෙන්. ඒ විතරක් නෙවෙයි අපේ බුදුරජාණන් වහන්සේ එතම අවස්ථාවලදී උන්වහන්සේට කලින් ආත්ම භවවල අම්මල තාත්තල මුණ ගැහෙලා තියෙනවා. සමහරට අහලති මේ පින්නතුන්. දිනක් බුදුරජාණන් වහන්සේ පින්න පාත යනකොට එක්තරා බ්‍රාහ්මණෙක් සාකේත කියන බ්‍රාහ්මණෙක් බුදුහාඳුර දැකලා පුතෙක් වගේ කතා කළා. පුතේ කියලා කතා කළා. පුතේ හුඟක් කාලෙකින් දැක්කේ අම්මත් ගෙදර බලාගෙන ඉන්නවා අපේ ගෙදර යමු කියලා එකන් ගියා. ආනන්ද හාමුදුරුවෝ තේත් එක්කම ගියා. ගිහිල්ලා බණ කියලා දානෙත් වළඳලා ආවා. ආනන්ද හාමුදුරුවෝ ඇහුවා ස්වාමීනි මේ මොකක්ද උනේ කියලා. බුදුහාඳුර මොකද සඳහන් කළේ? බුදුහාරෝ කියනවා ආනන්ද මීට කලින් ආත්ම භාව 500ක්ම මේ දෙන්නම මගේ අම්මා තාත්තවල හිටිය කියලා. බලන්න පින්වතුනි ඒ වගේ සම්බන්ධයක් අපේ මේ ලෝකෙ තියෙනවා. විශේෂයෙන් දරුවන් බිහි කරන අම්මලා තාත්තල මේ ආත්ම විතරක් නෙවෙයි. ගිය ආත්ම භාවවල අම්මලා තාත්තලත් ඇතැමිට ආත්ම භාව ගානක් යනකම්ම ඒ දරුවෝ ගැන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් මෙවැනි ආකාරයට පින් අනුමෝදන් කරනකොට එකතකට සමන්ගේ මේ ආත්ම භාවයේ තාත්ත විතරක් නෙවෙයි මීට කලින් ආත්ම භාවවල තාත්තලත් පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඉතින් ඔබ කරන පින්කම හුඟක් වටින පින්කමක් කියලා ඔබ සතුටටපත් වෙන්න. ඉතින් වසර 19ක් කියලා කියන්නේ බොහෝ දිග කාලයක්. එවැනි දීර්ඝ කාලයක් ගියත් බොහෝම කලගුණ සලකන ෘතවේදී දරුවන් හැටියට ඔබ මේ පින්කම කරනවා කියලා සතුටටපත් වෙන්න. ඉතින් එකතකින් පින්නතුණියේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කරන වගේම අපට අපේ ජීවිත ගැන බලන්න මේක හොඳ අවස්ථාවක්. දැන් බලන්න තාත්ත ඔබ කුඩා කාලේ ඔබ තාත්ත දැක්කනේ නේ. තාත්ත හොඳට ලස්සනට හිටියනේ. අම්මත් ඒ කාලේ ඔබ කුඩා කාලේ හුඟක් ලස්සනට ඉන්න ඇතිනේ දැනට වඩා. ඉතින් එහෙම හිටිය අම්මා තාත්ත දෙන්න ඔබේ දැස ඉදිරිපිට දීම බලන ටිකෙන් ටික වයසට ගිය හැටි. ටිකෙන් ටික ඒ අය ලෙඩ ඇඳට ගියා. ටිකෙන් ටික ඒ අය මේ ජීවිතෙන් සමුගත්තා. අම්මල තාත්තල අපි දිහා බලාගෙන ඉන්නකොට අපේ වර්ධනය බලාගෙන ඉන්නකොට දන්නේම නැතුව ඒ කට්ටිය වයසට ගියානේ. ඉතින් ඔබටත් වෙන්නේ ඒකමයි. ඔබ ඔබේ දරුවන්ගේ ලස්සන දිහා බලාගෙන ඉන්නකොට ටිකෙන් ටික ඔබට මොකද වෙන්නේ? ඔබට ටිකෙන් ටික හැරමිටි අතට එනවා. ටිකෙන් ටික වයසට යනවා. ඉතින් ඇත්තටම ජීවිතය අතාරතේ කියන්නේ මේකයි කියලා දැනගන්න පොඩ්ඩක් හරි අපිට සිහි කරන්න මේක හොඳ අවස්ථාවක්. ඒ තමන්ගේ තාත්තා මේ දේපල ගාක් ඉතින් ඔබට දේපල තියෙන්නේ නැතිනේ නේ. මේ ගෙදර දිහා බලවන් පේනවා. ඒ ඔක්කොම දාලා ගියානේ. ඒ ගමනම තමයි ඔබත් සමඳ හරියන්නේ. අන්න ඒක හොඳට සිහිපත් කරන්න මේක අවස්ථාව. එතකොට අන්නේ දාලා යන දේවල් අතුරින් ඇත්තටම අපි සසරට මඟ වියදමක් මේ වෙනට රැස් කරගෙන තියනවාද කියලා බලන්න. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණාට පස්සේ උන්වහන්සේගේ ලෝක සත්‍යයන් ගැන ලොකු බලවත් සංවේගයක් හටගත්තා. ඇයි පින්නතුනි සංවේගයක් හටගත්තේ? මේ ලෝකේ ඉන්න සත්‍යයන් දිහා බලලා බුදුහාමුදුරුවෝ ලොකු සංවේගයකට පත් වුණා. ඇයි ඒ? දුකකට සෝකයට නේ බුදුවරු හතන් වහන්සේලා පත් වෙන්නේ සංවේගය කියලා කියන ධර්ම සංවේගය කියලා කියනවා. ඇයි සංවේගයක් හටගත්තේ බුදුහාමුදුරන්ට? පින්නතුනි මේ ලෝකේ ඉන්න බොහෝ දෙනෙක් මිය ගියාට පස්සේ ඉපදෙන්නේ කොහෙද? මිය ගියාට පස්සේ ඉපදෙන්නේ මනුස්ස ලෝකයට වඩා පල්ලෙහා ස්ථානවල. ඇතැමිට බොහෝම කීර්තියකින් බොහොම ධනවත්ව බොහොම ලස්සනට උගත්ව ඉන්න බොහෝ දෙනෙක් මිය ගියාට පස්සේ ඉපදෙන්නේ මනුස්ස ලෝකයෙන් පහළ තැන්වල. ඒ නිසායි බුදුහාඳුරු මේ ලෝක සත්‍යය ගැන ඉතාම බලවත් සංවේගයක් හටගත්තේ. ඒ සංවේගය නිසාම තමයි උන්වහන්සේ ලෝකෙට ධර්ම දේශනා කළේ. එනිසා පින්නතුනි අපි නිතරම අපේ සසර ගැන අපි හැඟීමක් ඇති කරගන්නට ඕන. මරණයෙන් පස්සේ සුගතිගාමි වෙන විතරක් නෙවෙයි. මේ ජීවිතය ගත කරන මේ මොහොතෙම අපේ ජීවිතය සාර්ථක කරගන්න විදිහේ මාර්ගයක් තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. විශේෂයෙන්ම උපතින් බෞද්ධ වෙච්ච අය බොහෝ විට හිතන ගන්න දෙයක් තමයි තමන්ට හුඟක් බුදුදහම පුළුවන් හුඟක් ගමන් ධර්මයේ ප්‍රායෝගික කරනවා කියලානේ. අපිට එහෙම තමයි හිතෙන්නේ නේ. නමුත් පින්නතුනි ලෝකයේ දිහා බලනට ලෝකෙට ගියහම පේනවා උපතින් බෞද්ධයට වඩා වැඩිපුර ධර්මයේ ප්‍රැක්ටිස් කරන්නේ කවුද? උපතින් අබෞද්ධය. ලෝකෙට වැඩිපුර සේවයක් කරන්නේ විතරක් නෙවෙයි පින්නතුනි වැඩිපුර ධර්මයේ දන්නේ උපතින් බෞද්ධය නෙවෙයි. උපතින් අබෞද්ධය. ඔබ සමහරට පුදුම වෙයි විදේශ රටවලදී අපි දැකලා තියෙනවා සිංහලෙන් බණ කියද්දී සිංහලෙන් වැඩසටහන කරන්නේ සිංහල මාධ්‍යයෙන්. සිංහල බැරි සමහර වෙනත් රටවල ඉපදෙච්ච අය ඇවිල්ලා ඒ සිංහලෙන් බණ අහන අය ගෝඩියන්ස් එක මැද ඉඳගෙන බණ අහනවා S2 පියාගෙන. ඇයි ඒ බණ තේරෙනවටද? එයාට බණ තේරෙන්නේ නැහැ. නමුත් එයා විශ්වාස කරනවා මේ වගේ ආධ්‍යාත්මික ගුණධම් පුරණ පිරිසක් මැද ඉන්නකොට ලොකු ශක්තියක් ලොකු එනර්ජි එකක් ලැබෙනවා කියලා. අන්න ඒ ශක්තිය ගන්න ඒ අය මේ පිරිස මැදට වෙලී ඉන්නවා. ඒ තරම්ම පින්නතුනේ ධර්මය ගැන ලොකු උනන්දුවක් ලෝකේ වර්තමානයේ තියෙනවා. විශේෂයෙන්ම පසුගිය වසර 40-50-30 ලෝකේ මනෝවිද්‍යාඥයන් මනෝවෛද්‍ය විශේෂඥවරුන් සයිකියාට්‍රිස්ට්ලා රිසර්ච් කළා මානසික ආතතිය ස්ට්‍රෙස් අඩු කිරීම සඳහා ඒගොල්ලන් එක්ස්පෙරිමන්ට්ස් කළා තෝරගත්තු ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. කිසිදු ආගමික ભેදයකින් තොරව මනෝවෛද්‍යවරු හැම දිනෙකම පසුගිය දශක 4ක් 5ක් අවුරුදු 40ක 50ක 30ක කරපු සෑම එක්ස්පෙරිමන්ට් එකකින්ම ඒගොල්ලන් රෙකමන්ඩ් කරන දෙකක් තියෙනවා. මොකක්ද? පැහැදිලිවම කිව්වොත් එකක් තමයි ලෙවින් කයිනස් එක, මෛත්‍රී භාවනාව, අනිත් එක මයින්ඩ්ෆුල්නස් එක, සතිමත් බව. මානසික ආතතිය හිතේ තියෙන පීඩනය අඩු කරන්න ප්‍රධාන වශයෙන් ලෝකයට සඳහන් කරන කරුණ දෙකක් තමයි වර්තමානයේ සිහියෙන් ඉන්න එකයි මෛත්‍රී භාවනා දිනු කිරීම. බලන්න පින්නතුනි පැහැදිලිවම අපේ ප්‍රධාන සූත්‍ර දෙකක් ඔබ දන්නවා. මොනවද ඒ? කරණීමෙත සූත්‍රයයි සතිපට්ඨාන සූත්‍රයයි. බලන්න පින්නතුනි අවුරුදු 2600කට කලින් ඉතාම පැහැදිලිව බුදුහාමුදුරුවෝ දේශනා කරන මෛත්‍රී සූත්‍රයේදී මෙත්තා සූත්‍රයේදී යන්තං සම්පදං අභිසමෙච්ච යම් ශාන්ත පදයක් කැමතිනම් යයිසින් කළ යුතු ප්‍රධානම දෙයක් තමයි මොකද්ද? සබ්බේ සත්තා භාවන්ත සුඛිතත්තා සියලුම සත්‍යෝ සුවපත්ත්වා කියලා නිත ප්‍රාර්ථනා කරන්න කියලා. ඇයි ඒකට හේතුව? අපට මානසික පීඩ ඇතිවන ප්‍රධානතම කාරණයක් තමයි අපේ හිතේ අනිත්‍යය ගැන තියෙන අමනාපය. වාද විවාද ભેද ගැටලු හුඟක් ඇති වෙන ප්‍රධානතම හේතුවක් තමයි අනිත්‍යය දිහා බලන විදිය අපි. අපේ දරුවන්ට අපි හුඟක් ආදරේ. නමුත් අනිත් දරුවෝ අනිත්‍යය දිහා අපට එවැනි හැඟීමක් නැහැ. ඒ නිසා යම් කිසි කෙනෙකුට පුළුවන් නම් නිවසේ ඉන්න තමන්ගේ දරුවෝ දිහා බලන ආකල්පෙන් වෙනත් දරුවෝ දිහා බලන්න. අපේ ජීවිතවල කොච්චර පරිවර්තනයක් වේද පින්නතුනි. මෛත්‍රී වඩන කෙනා පින්නතුනි මෛත්‍රිය නවතින්නේ නැහැ. මෛත්‍රී වඩන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා. මුදිතා ගුණයක් තියෙනවා. උපේක්ෂාවක් තියෙනවා. කරුණාව කියන්නේ අනිත්‍යයේ දුකේදී පිහිට වෙන උවමනාවක් තියෙනවා. මුදිතා ගුණය කියන්නේ අනිත් කෙනෙක් දිනු වෙනකොට කැමති ඊර්ෂ්‍යාව නැහැ යාට. ඒ වගේම උපේක්ෂාව මැදහත් බව තියෙනවා. ලෝකෙ පින්න තුනේ සමහර රටවල ඇයට ඊර්ෂ්‍යාව තියනවද කියලා හිතෙන්නේ. ඒ තරම්ම අනිත්‍යයේ දිනුවේදී සතුට වෙන ඒ කට්ටිය. අනිත්‍යයට ආශිර්වාද කරනවා. කෙනෙක් ලස්සනට ඉන්නකොට වර්ණනා කරනවා. හොඳ ලස්සන ඇඳුමක් ඇඳගෙනට ඒ ඇඳුම හරි ලස්සනයි කියලා කියනවා. කොණ්ඩේ ලස්සනට පියරලා ඉන්නකොට ඔයගේ කොණ්ඩේ හරි ලස්සනයි කියලා කියනවා. ලස්සන වාහනයක යනකොට ඔයාගේ වාහනය හොඳම ලස්සන වාහනයක් මාත් කැමතිම මේ ජාති වාහනයක් කියලා කියනවා. ඇතැම් විට ඒක නත් සතුටු වෙනවා බොහොම ස්තුතියි කියලා කියනවා. පින්නොතින් මෙන්න මේ වගේ අනිත්‍යයේ දිනුවේදී සතුටු වෙන ගතියක් ලෝකේ තියෙනවා. ඒ වගේම අනිත්‍යයට පිහිට වෙන්න නිතර උත්සාහයක් කරනවා. කුමන හෝ දෙයකින් අනිත්‍යය කෙරේ කරුණාවක් තියෙනවා. අනිත්‍යයට දුකකටපත් වෙලා ඉන්නවා නම් ඒ දුකේ නිදහස් කරන්න උත්සාහ කරනවා. කාර්යාලයකට වැඩපළකට කෙනෙක් සේවයක් කරනවට පස්සේ උපරිමයේ සේවයක් කළ දෙනවා. ඒ වගේම මගතොටේදී වුණත් මාර්ග සලකුණු හොඳට පැහැදිලිව තියෙනවා. දැන් උදාහරණයක් ඇටින් දැන් අපේ රටේ නම් වංගුවකදී තියෙන්නේ මොකද්ද? මාරාන්තික වංගුවක් කියලා තියෙන්නේ නේ. නමුත් පිටරටවල එහෙම නැහැ පේනොතනේ. පිටරටවල කොහොමද තියෙන්නේ? ඒ වංගුව පේන ඈත කලින්ම ලොකු රවුමක් දාලා ඒ වංගුව කීයටද හරවන්න ඕනේ කියලා සංඥාව තියෙන්නේ. 60 කිලෝමීටර හෝ හැතැම්ම 25 ඉඳ 35 ඉඳ කියලා ඈතදීම පුළුවන් බලන්න හරවන්නේ කීයද කියලා. නමුත් අපේ රටේ එහෙම නැහැ. අපේ රටේ කොහමද තියෙන්නේ? මැරෙනවා කියලා විතරයි තියෙන්නේ. බලන්න පින්නතුනේ කොච්චර අපි දැන් අපේ රටේ තියෙන පිට රටේ අනයනේ හුඟක් අයනේ. නමුත් අපි තාම ඒ සංඥා ඒ සයින් එකවත් අපි පාවිච්චි කළේ නැහැනේ පින්නතුනේ. ඇත්තනම කරුණාව කියන්නේ ඒක. අපි ඇතැම් විට පන්සලේදී ස්වාමීන් වහන්සේලට දාන දෙනවා කරුණාවෙන්. බල්ලන්ට කපුටන්ට එහෙම දාන්නේ දෙනවා. ඇත්තම පිනුතුනේ බලන්න කොච්චර අපි ප්‍රායෝගිකව වෙන්න ඕනද මේ වගේ තැන්වලදී. ඒක තමයි නියම කරුණාව කියලා කියන්නේ. ඒ වගේම සයින් එකක් සංඥාවක් වහන්න කවදාවත් බෝඩ් එකක් ගහන්නේ නැහැ. ඒක කැඩුණොත් ඉක්මනටම හදනවා. කැඩිච්ච බව දැනගත්තොත් ඉක්මනට පොලිසියට කෝල් කරලා කියනවා මේක ඉක්මනටම හදන්න කියලා. ඇයි නැත්තම් පිනුතුනේ ඒක සයින් එකක් වැරදුනොත් මිස් වුනොත් ඇතැමිට 70 ගානක් යනකම් ආයි පාර අහුවෙන්නේ නැහැ. හිතා ගන්නවත් බැහැ. අන්නේ වගේ පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව ගත්තොත් අපි මේ ධර්මය හුඟක් ප්‍රායෝගික වෙනවා. එතකොට මෛත්‍රිය තියෙන කෙනාගේ ළඟ කරුණාවක් තියෙනවා, මුදිතා ගුණයක් තියෙනවා, උපේක්ෂාවක් තියෙනවා. උපේක්ෂාව කියන්නේ මැදහත් බව. ඉතින් බුදුහාරෝ දේශනා කළා උන්වහන්සේ වැඩ සිටි කාලෙදිම මෙන්න මේ මානසික ආතතිය, මානසික ආතතිය දුරු කරන්න කැමති නම්, ස්ට්‍රෙස් අඩු කරන්න කැමති නම්, හිතේ සතුට දිනු කරන්න කැමති නම් ඒක නැවිසින් කළොත් ප්‍රධානතම කාරණයක් තමයි මොකද්ද? මෛත්‍රී භාවනා දිනු කිරීම කියලා. ඒ ප්‍රතිඵලයක් විදියට කෙනෙක් දකිනකොටම තමන්ගේ දරුවෙක් දිහා බලන වගේ ආකාරයකින් බලනවා. ඒ විතරක් නෙමෙයි පින්නතුනි ධර්මය අනුව ගත්තොතින් මේ ලෝකේ ඉන්න හැම දෙනෙක්ම අතීත ආත්ම භාවවල එක ආත්ම භාවයක හරි අපේ අම්මා තාත්තා දරුව වෙල හිටියයි. පිටය කවුරුවත් නැහැ පින්නතුනි. දැන් මෙතන ඉන්න කෙනෙක් දිහා බලන දරුවෙක් දිහා බලලා ඔබ කියන්න පුළුවන් මගේ පුතා කියලා නේ. ඇතැම් විට මේ පුතා ඔබේ දරුව වෙල තියෙන ආත්ම භාව 4ක 5ක කෙනෙක් වෙන්න පුළුවන්. ඇතැම් විට ඔබට මගදී මුණ ගැහෙන්න පුළුවන් ආත්ම භාව 10කදී ඔබේ පුතෙක් වෙල හිටිය කෙනෙක්. මේ දරුවම ඉන්න පාසලේ පන්ති ඉන්න පුළුවන් මීට කලින් ආත්ම භාව 20ක විතර පුතෙක් වෙල හිටිය කෙනෙක්. මේ අවබෝධය නැති නිසා ඔබ හිතන්නේ මොකද්ද? මගේ පුතා විතරයි හොඳට විභාගේ පාස් වෙන්න ඕන, මගේ පුතා විතරයි ඉහළටම පාස් වෙන්න ඕන කියලා හිතන්නේ. නමුත් පින්නතුනි ධර්මයේ දැනගත්තොත් හිතෙනවා තමන්ගේ පුතාට වගේ මනින් දරුවන්ට සලකනවා අපි. උපන්දිනයක් වැනි අවස්ථාවකදී දරුවන්ට පොත්පත් ටිකක් අරන් දෙනවා, දුප්පත් දරුවන්ට සලකනවා. මේ ඔක්කොම කරන මේ ධර්මයේ දැනීමත් එක්ක බලන අපේ ජීවිතවල කොච්චර වෙනසක් වෙනවද කියලා. අනිත් කාරණිය තමයි මානසික පීඩා අඩු කරන නම් ඊළඟට බුදුහාමුදුරුවෝ දේශනා කරන මහා සතිපට්ඨාන සූත්‍රයේ ඒකායන වයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සම්තික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තංගමාය ඥානස්ස අධිගමාය නිබ්බානස්ස සච්චිකිරයාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා කියලා. මානසික ආතතිය දුරු කරන්න, හිතේ පීඩන අඩු කරන්න වැඩි උතු එක්කම ප්‍රතිපදාව බුදුහමෝ දේශනා කරන්නේ මොකද්ද? සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක දිනු කරන්න කියලා. දැන් ලෝකයේ පිනතුනේ හැම තැනම මයින්ඩ්ෆුල්නස් කියන එක දැන් අලුත්ම වෙළඳ භාණ්ඩයක් මට්ටමටම ගිහිල්ලා හැම තැනම අය ප්‍රැක්ටිස් කරනවා. නමුත් පිනතුනේ බුදුදහමෙන් කියපු එකෙන් 10%ක්වත් ඒ කට්ටිය දන්නේ නැහැ. බොහෝ දෙනෙක් සතිමත් බව කියලා කියන්නේ මොකටද? වර්තමානයේ ලෝකය අනිත් අය ධර්මයෙන් දන්නේ නැති අය. ඒ අය කියන අතීතය අමතක කරන්න, අනාගතය අමතක කරන්න වර්තමානයේ හිත තියාගෙන ඉන්නේ කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළේ. බුදුහාමුදුරුවෝ දේශනා කරා අතීතය අමතක කරන්න, වර්තමානයේ අනාගතය අමතක කරන්න කියලා. නෑ පින්නතුනි, බුදුදහමේ කිසිම තැනක අමතක කරන්න කියලා නෑ. බුදුදහමේ කියලා තියෙන විදිහට සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක දිනු කරනකොට මතකේ අඩු වෙනවද වැඩි වෙනවද? හා සතිමත් බව දිනු කරනකොට අතීත දේවල් මතක් කිරීම අඩු කරනවද වැඩි කරනවද? මතකේ මෙමරිය අඩු වෙනවද වැඩි වෙනවද? වැඩි වෙනවා පින්නතුනි. සිහිය දිනු කිරීමේ ප්‍රතිඵල විදිහට කෙනෙකුට හිත සංසුන් වෙනකොට ඉපදෙච්ච මොහොතේ දක්වාම ඔක්කොම ටික අතීත සිද්ධි ටික කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, තවත් හිත දිනු කරවතින් මව කුසේ හිටිය කාලෙත් කියන්න පුළුවන්. පිළිසින ගත දවස් ඉඳලාම මව කුසේදී වෙච්ච සිදුවීම් ටික කියන්නත් පුළුවන්. අම්මා කොහොමද හිටියේ කියලා, තාත්තා මොනවද කිව්වේ කියන එකවත් කියන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි පින්නතුනි, තවත් මනස දිනු කරවතින් අභිඥා මට්ටමට ගියොතින් අතීතයේ කොච්චර බලන්න පුළුවන්ද? මහා කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන්. කල්ප 500ක් ආපස්සට බලන්න පුළුවන්. කල්ප 500ක න ආත්ම භාව ත්‍රිලිනයක් විතර. ඒ තරම් ආපස්සට බලන්න පුළුවන් සතිමත් බව දිනු කිරීමත් එක්ක. එතකොට පින්නතුනි බලන්න, අතීතයේ මතක් කිරීම අනාගතයේ සැලසුම් කිරීම නෙවෙයි වරද. වරද මොකන්ද? අපි ඒව සිහි කරනකොට තමන් වර්තමානයේ ඉන්නවා කියන එක අමතක කරන ස්වභාවය. දුක ඇති වෙන ප්‍රධානතම හේතුවක් තමයි තමන් යමක් සිහි කරනකොට තමන්ගේ මතකයේ සිහි කරනවාද කියන එක දන්නේ නැතිකම. දැන් උදාහරණයක් ඇරිට ඔබට යම්කිසි සිද්ධියක් මතක් කරගන්න බලන්න, අතීතයේ වෙච්ච දෙයක්. කවුරු හරි බැනපු එකක් මතක් කරගන්න බලන්න. මතක් කරනකොටම මොකද වෙන්නේ? මතක් කරනකොටම වෙන්නේ ඒ සිද්ධිය තමන්ට මැවිලා පේනෝ දැන් සිදුවෙන දෙයක් විදියට. තමන්ට හිතෙන්නේ නෑ තමන්ගේම මනස දැන් කියවනවා කියන එක තමන්ට තේරෙන්නේ නෑ. එතකොට මොකද වෙන්නේ? අර බැනපු කෙනාගෙන් ආයි පාර බැනුම් අහන්න පුළුවන්. දැන් බැනපු කෙනා එක බැනලා අමතකත් කළා. අපිට සිහි කරනකොටම මොකද වෙන්නේ? අපි නැවත යාගෙන් බැනුම් අහනවා. ඒ නිසා අපි නොතින මෙන්න මේක නොවන විදියට තමන්ගේ සිත ගැන නිතර සිහියෙන් ඉන්න එක තමයි බුදුහාඳුරෝ දේශනා කළේ. අපි අද ධර්ම දේශනා සඳහා මාතෘකාවක්ෙන් තෝරාගත්තේ ධම්මපදයේ චිත්ත වග්ගයන ගාථාවක්. නතං මාතා පිතා කෛරා අඤ්ඤේ වාපිත ඥාතකා සම්මා පනිහිතං චිත්තං සේය සෝනං තතෝ කරි. යම්කිසි කෙනෙකුගේ ජීවිතයට යහපතක් කරන්න ඕන දෙයක් තියෙනවා නම්, යම්කිසි කෙනෙකුගේ ජීවිතයට ඉහළම වාසියක් වෙන දෙයක් තියෙනවා නම්, අන්න ඒ දේ කරන්න. නැතනම් මාතා පිතා කෛරා, ඒක ඇත්තටම අම්මට කරන්නවත් බෑ, තාත්තට කරන්නත් බෑ, වෙනත් ඥාතිවරයෙකුට කරන්නත් බෑ. ඒ දේ ඉහළින්ම කළ දෙන කවුද? සම්මා පනිහිතං චිත්තං, මනවින් පිහිටුවාගත්තු තමන්ගේ හිත. එනිසා සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ තමන්ගේ හිත ගැන සැලකිල්ලෙන් ඉන්න දහමක්. වෙනත් විදියකින් කියනවා නම් හිතට ලෝභ, ద్వේෂ, මෝහ අඩු වෙන විදියට හිත සංවර කරගන්න ක්‍රමය තමයි බුදුදහමෙන් කියන්නේ. ඒ නිසා පින්නතුනි අපි යම් කිසි කෙනෙකුට දෙයක් දෙනවා නම් යම් කිසි කෙනෙකුට උදව්වක් කරනවා නම් ධර්මයේ සඳහන් වෙනවා සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලානේ. සියලු දානයන් අතුරින් ධර්ම දානේ උතුම්ම දානයක් කියලා. එහෙනම් පින්නතුනි කෙනෙකුට දෙන්නේ ලොකුම දානේ මොකද්ද? කෙනෙක්ගේ සිත පිරිසිදු වෙන විදියට මාර්ගය කියලා දීලා. ඔබේ දරුවට ඔබ ඇත්තටම ආදරය නම් ඔබේ දුවට පුතාට ඔබ හුඟක් ආදරේ ඇතිනේ. ඔබ බලන්න ඇත්තටම දරුව වෙනුවෙන් දැනට ඔබ මොකද කරන්නේ කියලා. දැන් කරන්නේ දරුවට හොඳට උගන්වන්න ඕනේ, භාෂාව උගන්වන්න ඕනේ, ඩ්‍රයිවිං ඕන නම් එකක් පුරුදු කරනවා, හොඳ කොලෙජ් එකකට යුනිවර්සිටි එකකට යවනවා. ඒකනේ කරන්නේ නේ. ඒ ඔක්කොම ටික කළේ වුණාට පස්සේ දරුවට වැඩි වුණොත් ලොකු රැකියාවක් ලැබේ. රැකියාවක් ලැබුණොත් පින්නතුනේ දරුව දුකෙන් නිදහස් වෙනවද ඒකෙන්? ඒ හොඳට ඉගෙනගෙන ඉන්න දරුවට යම් කිසි කෙනෙක් බැන්නොත් මොකද වෙන්නේ? දරුව දුක් වෙනවනේ. ඒ දරුවා ඊටාම ළඟින් ආශ්‍රය කරපු කෙනෙක් අමනාප වුණොත් දරුවට මොකද වෙන්නේ? අර කොච්චර උපාධි තියුණත් කොයිතරම් ස්කිල්ස් දක්ෂතා තිබුණත් ඒ දරුවා මානසිකව වැටෙනවා. ඒ නිසා පින්නතුන ඔබ ඇත්තටම කෙනෙකුට ආදරේ නම් ඔබ වැඩිපුරම ආදරේ දරුවන්ට නෙමෙයි. දරුවන්ට ඔබ ඇත්තටම ආදරේ නම් දරුවන්ට එනම් මොකද දෙන්න ඕන? ධර්මයේ දරුවන්ට ධර්මය දෙන්න ඕන. අපේ අමල තාත්තල ධර්මයේ හරණිත් ඔක්කොම ටික දෙනවා. දැන් මේ අම්ම නම් හුඟක් වාසනාවන්තයි. මේ දරුව මේ ඒකරාශි කරගෙන ඉන්නේ ඒ දරුවන්ට ධර්ම දානය දීපු නිසා තමයි දරුවන්ට හොඳ ගුණධම් කියලා දීලා තියෙනවා. දැන් ඔබේ තාත්තා ඔබට ඔබ පේන තැනක හිටියනම් ඔබ ගැන හුඟක් සතුටු වෙයි. ඇයි ඒ? සතුටු වෙන්නේ තාත්තා වෙනුවෙන් පින්කමක් කරන්න හින්දද? නැහැ පින්නතුනි, තාත්තා වැඩිපුරම සතුටු වෙන්නේ ඇයි? හා? දැන් මේ සිද්ධිය මේ මොහොත දකින්න පුළුවන් තැනක තාත්තා කොහේ හරි ඉන්නවා නම් තාත්තේ වැඩිපුරම සතුට වෙන්නේ මොකටද? තාත්තේ වැඩිපුරම සතුට වෙන්නේ පින්නතුනි මේ අම්මත් එක්ක එකතු වෙලා ඔබ මේ කවුරුත් ඒක රාශි වෙලේ ඉන්න ඉඳීම ගැන එක. මේ සමගියෙන් ඉන්න එකට තමයි වැඩිපුරම සතුට වෙන්නේ. ඒ තාත්තට පින් අනුමෝදන් කරන හිඳ නෙවෙයි. අම්ම තාත්තා අපෙන් බලාපොරොත්තු වෙන ප්‍රධානම දෙයක් තමයි අපි වයසට ගියත් පියපත් උනත් ඒක මව කුසෙන් බිහි වෙච්ච එක තාත්තගේ දරුවෝ සමගියෙන් ඉනවා දකින අම්ම තාත්තා මුවා කැමති. එනිසා ආභාෂය ඔබට ලැබුණේ මේ අම්මගෙන් තාත්තගෙන් ලැබෙච්ච ධර්ම දාය නිසා. එනිසා ඔබටත් ලොකු වගකීමක් තියෙනවා ඔබේ දරුවන්ට මේ ලෝකේ ලබා දෙන්න පුළුවන් වටිනාම දේ ලබා දෙන එක. ඔය පිනොතුනේ බුරුමේ, තායිලන්තයේ, වියට්නාමේ වගේ රටවල් අය උපතින්ම බෞද්ධය. ඒ අය පිනොතුනේ ලෝකේ කොයි රටකට ගියත්, එංගලන්තෙට ගියත්, ඇමරිකාවට ගියත් කොයි රටකට ගියත් පින්නතුණිය දරුවන්ට ශ්‍රද්ධාවේ උපරිමේ ලබා දෙනවා. සාමින් වහන්සේ කෙනෙක් දැක්කම තුන් වරක් ධන ගහලා වන්දනවා. පොඩි කාලේ සමහර ළමයිට ගහනවා, ගහලා කරන්නේ. ඇමරිකාවේ ඉපදුනත් ඇතැම් විට එයාට මව්බස බෑ, ඒගොල්ලන්ගේ අම්මගේ භාෂාව බෑ. වියට්නාම්, තායි, බුරුම භාෂා බෑ. උපතින්ම ඉංග්‍රීසි විතරයි ඇහිලා තියෙන කට්ටියට. නමුත් ඒ වුණත් අර ශ්‍රද්ධාව ලබා දෙනවා ළමයිට. සාමීන් වහන්සේ කෙනෙක් ළඟදී මේ ඩිසිප්ලින් එක ඉහළින් මේ ළමයා ළඟ තියෙනවා. ඒ ළමයා තමන්ගේ අම්මා තාත්තා ඉපදිච්ච රටේ ඉපදුනා වගේම ඒ පුහුණුව ළමයට ලබා දෙනවා. නමුත් පින්නතුනේ අපේ එක ලැබෙන්නේ නැහැ. හුඟක් අඩුයි ඒක. අපි ඒක පිළිගන්න ඕනේ. ඒ නිසා දරුවන්ට ඇත්තටම ආදරේ නම් පින්නතුනේ හොඳට දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. ඒ විතරක් නෙවෙයි, ඒට නොදෙවෙන විදිහට දරුවන්ට ධර්මයේ උපරිමයෙන් ලබා දෙන්න. දරුවා අකමැති නම් සල්ලි කීයක් හරි දීලා හරි උගන්වන්න ධර්ම. සල්ලි දීර හරි සමාදම් කරවන්න කෝයට. සල්ලි දීර හරි දරුව පන්සල් එක්කන් එන්න. ඇත්තටම දරුවන්ට ආදරේ නම් පින්නතුනි ඒ දිහා අපි කරන්නට ඕන අනිවාර්යෙන්ම. ඒක අපේ ලොකු වගකීමක්. ඒක එකකටකින් ඔබට දරුව අනාගතය සලකන්නේ ඔබ දරුවන්ට හුඟා ඉගැන්වුවට විතරක් නෙවෙයි. දරුව ඔබට සලකන්නේ කොහොමද? දරුව ඔබට වැඩිපුරම සලකන්නේ දරුව වැඩිපුරම ධර්මයේ දැනගත් ප්‍රමාණයට. දරුවට උගත්කම අඩු වුණත්, ධනවත්කම අඩු වුණත්, ඒ දරුවෝ හොඳට ධර්මයේ දන්නවනම් අන්තිම කාලේ ඔබට වැඩිපුරම සලකන්නේ කවුද? හොඳට ධර්මයේ දන්න දරුවෝ. ඔබ කවදාවත් අත්හරින්නේ නැහැ. ඔබ අන්තිම මොහොත දක්වාම ඔබ රැකගන්න. අපි දැකලා තියෙන පින්තුරින් සමහර රටවලදී දරුවෝ ඇතැම් විට අම්මා එක්කන් වල අවුරුදු 18 20 ඉන්නවා. ඒ දරුවන්ගේ දෑතීම අම්මට සලකනවා. ඇතැම් විට ඉන්ෂුරන්ස් තියෙනවා වෙනම තැනක තියන්න පුළුවන්. සල්ලි තියෙනවා. නමුත් එහෙම තියන්නේ නැහැ. ගෙදරම තියාගෙන තමන්ගේ අම්මට සලකන අය ඉන්නවා. ඒ දරුවෝ සතිපතා බාන වැඩසටහන් වල සහභාගී වෙනවා. මාසිකව සීල් ගන්න දරුවෝ. ඒකට තව දරුවෝ ඉඳෙද්දී ඒ දරුවන්ගේ යුතුයකමත් ගන්න ගමන් තමන්ගේ එක්තැන් වෙලී නම්මට සලකනවා. එනිසා දරුවන්ගෙන් ඇත්තටම අනාගතයේ සැලකිලි බලාපොරොත්තු වෙනවා නම් දරුවන්ට අධ්‍යාපනයක් විතරක් දීලා බෑ. දරුවන්ට හොඳට ධර්මඥානය ලබා දෙන්නට ඕන. ඒ ධර්මයේ ලබා දීපු පමණ තමයි දරුවෝ ඔබට සලකන්නේ. එතකොට මේ ගාථාවෙන් කියන දේ තමයි පින්නතුනි අපට යම්කිසි විදියක යහපතක් කරනවා නම් ඒ යහපත කරන ඉහළම දේ තමයි අපේ අම්මටත් වඩා අපේ තාත්තටත් වඩා අපේ විශ්වසනීය ඥාතිවරයෙකුටත් වඩා අපට ඉහළම සලකන්නේ කවුද? අපි හදාගත්තු අපේ හිත. පින්නතුනි හිත තමයි අපේ සම්පූර්ණ ජීවිතයේ දිරට ඇක්කගෙන යන්නේ. අපි කොයිතරම් දුරට සතුටෙන් ඉන්නවාද දුකෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ තමන් ලබාගෙන තියෙන අධ්‍යාපනයවත් තමන් උපයාගෙන තියෙන ධනයවත් නෙවෙයි. තමන් කොච්චර සතුටෙන් ඉන්නවාද කියන එක තීරණය වන්නේ තමන් කොච්චරනම් හිත පිරිසිදු කරගෙන ඉන්න කෙනෙක්ද කියන කාරණය මත. කෙනසා බුදුදහමේ සමස්ත දහමම කියන්නේ කොහොමද හිත පිරිසිදු කරගන්න ක්‍රමය කියන එකයි කියන්නේ. හිත අපිරිසිදු වන අකුසල ප්‍රධාන වශයෙන් කීපයක් තියෙනවා. එකක් තමයි දැඩි ලෝභය කියන එක. අපේ හිතේ යම්කිසි දෙයක් ගැන දැඩි ආසාවක් තියෙනවා නම් ඇසෙන් දැකපු රූපයක් ගැන කනෙන් අහපු ශබ්දයක් ගැන මේ ආදී ඉන්ද්‍රිය වලින් ගත්තු අරමුණක් ගැන අපට ආසාවක් තියෙනවා නම් දැඩි ආසාවක් අපේ හිතේ නියම සතුට නැහැ. ඇයි නිතර මේ දේ ලබා ගන්න හිතේ යටින් ලොකු උත්සාහයක් තියෙනවා. දැන් ඔබ යමකට දැඩි ආසාව නම් මේ බණ අහමින් හිටියත් බණ ඔබට හරියට ඇබ්සෝබ් වෙන්නේ නැහැ. අර දැඩි ආසාව තමයි හිතේ තියෙන්නේ. එතකොට දැඩි ලෝභකම කියන එක අපේ හිතේ සතුට නැති කරන කාරණයක්. ඊළඟ කාරණය තමයි ද්වේෂය අමනාපය. යමක් කෙරෙහි යම් කිසි කෙනෙක් කෙරෙහි දැඩි යමනාපයක් නම් පින්නතුනි හිතේ සතුට අපට නැහැ. මෙන්න මේ අකුසල දෙක තමයි අපේ හිතේ ප්‍රධාන වශයෙන්ම අපේ ජීවිතයේ සතුට ජීවිතේ ලක්ෂණ නැති කරන කාරණා දෙක. හිතේ දැඩි ලෝභයක් ද්වේෂයක් තියෙනව නම් අපි කොච්චර ලක්ෂණ ඇඳුමක් ඇඳගෙන හිටියත් අපට ඇඳුමේ ලක්ෂණවත් පේන්නේ නැහැ. අපේ ගෙදර ඉස්සරහ හුඟක් මල්ගස් තියෙන පුළුවන්. අපි යන වාහනේ ලස්සනම වාහනයක් වෙන්න පුළුවන්. ඒ වාහනේ ලස්සනත් අඩු ගානේ අපට පේන්නේ. ඒ නිසා පින්නතුනි මෙන්න මේ අකුසල් දෙකෙන් හිත මුදව ගන්න පුළුවන් තරම් අපි උත්සාහ කරන්නට ඕන. අපි ඇත්තටම අපට ආදරේ නම් තමන් තමන්ට ආදරේ නම් තමන් විසින් කළ යුතු ප්‍රධානම දෙයක් තමයි හැකිතාක් දුරට ලෝභය අඩු වෙන්න, ද්වේෂය අඩු වෙන්න තමන් ක්‍රියාත්මක වෙන්නට ඕන. ලෝභය අඩු වෙන නම් අපි මොකද කරන්න ඕන? ලෝභය අඩු වෙන නම් ටිකෙන් ටික පරිත්‍යාග සීලෙ වෙන්නට ඕන, දන් දෙන්නට ඕන. දන් දෙනවා කියුව ගම අපිට මතක් වෙන බොහෝට සාමිනාහසේ කෙනෙකුට දෙන දානයක් නේ. නමුත් වෙනත එතෙන්ට යන කලින් තමන්ගේ ගෙදරින් අම්මට සලකන එකේ ඉඳන්ම පටන් ගන්නට ඕන. අම්මට තමන්ගේ දෑතින්ම සලකන්නට ඕන. තමන්ගේ ගෙදර වැඩ කරන කෙනෙක් ඉන්නවා නම් ඒ කෙනාට පින්නතුන හොඳට සලකන්න. වෙලාවට වැටුප ගෙවන්න. වැටුප නිකනුත් නෙමෙයි පින්නතුනේ වැටුප දවසට කලින් දවසක හරේ හොඳ ලස්සන ලියුම් කවරක දාලා ඒ වැටුප යාට අත් දෙකෙන්ම දෙන්න. කොච්චර සන්තෝෂයද නේ? හොඳම අලුත් පොළ වලින් දෙන්න පින්නතුනේ. බැංකුවෙන් ගෙනල්ලා අලුත්ම පොළ වලින් දෙන්න. කොච්චර සන්තෝෂද නේ? පින්නතුනේ ඒ සතුට යාට දෙනකොට ඔබයි ලස්සනේ, ඔබේ හිතයි ලස්සන. ඔබ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා කන්නාඩියේ පේන රූපේ ලක්ෂණය කියන්නේ මොකද්ද? ඔබ ලක්ෂණය කියන එකනේ. අන්න ඒ වගේම තමයි ඔබේ හිතේ සතුට තියෙනකොට ඔබ අනිත් පැයට යම්ස් දෙයක් කරනකොට ඒ අනුව තමයි ඔබේ සතුට මේ පැත්තේ. එනිසා මෙතනින් පටන් ගන්න පින්නතුනි අපි බොහෝ විට දානය දෙන්න පිටස්තරින් අසරණයට සලකන්නේ ස්වාමීන් වහන්සේලා දාන දෙන්න පන්සලේ ගොඩනැගිලා හදන උදව් කරන කියලා තමයි සාමාන්‍ය බොහෝට කියන්නේ. ඒවත් කරන්න කමන්නේ. නමුත් වෙනතුනි ගෙදර අම්මට සලකන්නේ නම් ගෙදර වැඩ කරන කෙනාට සලකන්නේ නම් ගෙදර තමන් ඇති කරන සුරතල් සකාට සලකන්නේ නම් පටන් ගන්න. එතනින් තමයි ආරම්භ කරන්නේ. ඒකෙන් වෙනතුනි තමන්ගේ හිතේ ලොකු වෙනසක් වෙනවා. එයාට තමන් ගැන ලොකු ගෞරවයක් ඇති වෙනවා. සමහර අය වෙනතුනි අපි දැකලා තියෙනවා සමහර ලොකු නිවෙස්වල ඉන්න අය හරිය කරුණාවන්තයි ඉන්නවා. මට මතකයි මම කුඩා කාලේ අපි හිටිය ප්‍රදේශයේ ටිකක් ලොකු ගයක් තිබුණේ ඔයගලන්ට ලොකු තේවත්තක් එහෙම තිබුණා. ඒ තේවත්තයි තේ ඒ මහත්තයාගේ අම්මා වයසක කෙනෙක්. අම්මට මම අපි මුණ ගැහෙන කාලෙත් අවුරුදු 80ක් විතර ඇති. ඒ අම්මා පින්නතුනේ බංගලාවේ එක කාමරයක් වෙන් කරලා තියෙන කෑම බීම වලට. කැවිලි පෙවිලි ආදී හදලා ඒ සේවකයෝ කවුරුනේ ආවොත් කෑම දෙන්න. තමන්ගේ වැඩ කරන සේවකෝ කියලා නෑ ගෙදර නිකමට හරි ගෙදර කවුරු හරි ආවොත් මේසෙට එන්න කියලා ඒ වෙලාව අනුව කෑම දෙන්න සූදානම් කළා තියෙනවා. හරියම පින්වත් අම්මගේ. එයා බලන්නේ නෑ ගෙදරට එන්නේ ලොකු කෙනෙක්ද පොඩි කෙනෙක්ද කියන එක අදාළ නෑ. නිතර මේ වත්තේ තියෙන කෙසෙල් කැන් ආදිය ඉදවල කැවිලි හදලා කෑම බීම හදලා නිතරම මේසෙ කැරලා තියෙන එන කෙනෙකුට කෑම දෙන්න. පින්නොතුනි මේවා කරනකොට තමන්ගේ ජීවිතේ ලොකු අභ්‍යන්තර වෙනසක් වෙනවා. මේව කරනකොට ලොකු සතුටක් තමගේ ජීවිතේ වැඩෙනවා. ඒ මානසික සතුට පින්නතුනේ තමගේ කායික නිරෝගී භාවයටත් හේතු වෙනවා. එනිසා මෙන්න මේ දේවල් අපට ගිලිහෙන බොහෝ දේවල්, මගහැරෙන බොහෝ දේවල් අපි ඇත්තෙම පින්නතුනේ ජීවිතේට එකතු කරගන්නට ඕන ඇත්තෙම අපේ සංස්කෘතියේ තියෙන දේවල් නිය. ඊළඟ කාරණය තමයි පින්නතුනේ අපට හිතේ සතුට නැති වෙන ඊළඟ කාරණය තමයි අනිත්‍ය සමග තියෙන අමනාපකම්. එනිසා ටිකෙන් ටික දවසට විනාඩි 2කින් හරි පටන් ගන්න පින්නතුනේ සියලු සත්ත්වෝ සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරන්න. මෛත්‍රී භාවනා වඩන්න. ජීවිතේ ලක්ෂණ දකින්න කැමති නම් පින්නතුනේ ඒක ආරම්භ වෙන්නේ මෙතනින්. ඒ විතරක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිපදින්න ගමන් මගේ ආරම්භක වැටකඩුල්ල මේක. ඔබ මෛත්‍රී භානාව නොවැඩනවා නම් ඔබ හුඟක් පින්කම් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ ආධ්‍යාත්මික සතුට ලබන ක්‍රමයට තාම ඇතුළු වෙලා නැහැ. එනිසා ජීවිතයේ ලක්ෂණ ජීවිතයේ සුන්දරත්වය දකින්න කැමති නම් මෛත්‍රී භානාව පුරුදු කරන්න. තිනුතුනේ ආනිසංස විදියට ටිකෙන් ටික මේක දිනු වෙලා මේ ජීවිතයට මේක හුඟක් තමන්ගේ සම්පූර්ණ ජීවිතයටම බලපාන මේක. ඒ විතරක් නෙවෙයි කෙනෙක් දකිනකොටම දරු සෙනෙහසින් ඒ කෙනා කෙනේ බලන විදිය ඇස්සක් අපි හුරු කරගන්න. මේකත් එක සීමා සම්බේදේ නැති වෙනවා. මේ මගේ මේ පිට කියන සීමාව ටිකෙන් ටික අඩු වෙනවා. එහෙම ලෝකයේ හැම දෙනා කෙරෙහිම අපරිමිත සෙනෙහසින් බලන කෙනෙක් ලෝකේ ඉන්නවා. කවුද ඒ? ඒ තමයි ගෙදර නම් ඉන්නේ අම්මා තාත්තා. නමුත් ලෝකේ ගැන මෙහෙම බලන කෙනෙක් ඉන්නවා. කවුද? සතර බ්‍රහ්ම විහරණ වඩන කෙනා කවුද? මහා බ්‍රහ්මයා. බ්‍රහ්ම ලෝකේ ඉන්න අය පින්නතුනේ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන මේ හතර වඩන කෙනෙක්. එනිසා මනස් ලෝකේ ඉඳගෙන හරි යම්කිසි කෙනෙක් මේ සතර බ්‍රහ්ම විහරණ වඩනව නම් ඒ කෙනා මනුෂ්‍ය ශරීරයක් දරාගෙන මනසින් බ්‍රහ්මයෙක් වගේ ඉන්න කෙනෙක්. එයාට කායික දේවල් දැනෙන්නේ නැහැ ඊට පස්සේ. ලෙඩ දුක් ඇඟේ ලොකු අසනීපයක් වුණත් තියෙන ගුලන් එයාට ඒක දැනෙන්නේ නැහැ. එයා වයසට ගියපු කෙනෙක් වෙන්න පුළුවන්. එයාට නිතරම වයස මතක් වෙන්නේ නැහැ. වයස කියන එක පින්නතුනි අපේ ඇත්තටම අපේ හිතේ තියෙන දෙයක්, ඒක කායේ තියෙන දෙයක් නෙවෙයි. තමන්ට දැන් අවුරුදු 80 කියලා හිතුනොත් තමයි වයස තියෙන. අනිත් වෙලාවට දැනෙන්නේවත් නැහැ. යම් කෙනෙක් නිතර කුසලයට බර වෙන්නව නම් නිතර සමතේ පැත්ත දිනු කරනවා නම් ඒ ගැන අපි නුදුරි ටිකෙන් ටික මේ භෞතික දේවල් වලින් හිත මුදව ගන්නවා. බුදුදහමෙන් කරන්නේ පින්නතුනි ටිකෙන් ටික මානසික සතුට වැඩි වෙන ක්‍රමය බුදුදහමෙන් දේශනා කරන්නේ. ඒකේ ආරම්භක පියවර තමයි මනස පැත්තට හිත තියලා පංච විඥාණයෙන් දුරු වෙන එක. පංච විඥාණය කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ පහ අරහා අපි ගන්න රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මෙන්න මේ පහ තුල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කරන එක. දැන් අපට නිතරම ඇසෙන් දකින රූප තුල තමයි වැඩිපුරම හිත තියෙන්නේ. කනෙන් අහන ශබ්දවල තමයි වැඩිපුරම හිත තියෙන්නේ. නාසයට ගන්න ගඳ සුවඳ කෙරේ තමයි වැඩිපුරම හිත තියෙන්නේ. දිවට ගන්න රසය ගැන, කයට ලබන පහස ගැන තමයි නිතරම අපි වැඩිපුර හොයාගෙන යන්නේ. ඒකෙනොත් යම්කි ආස්වාදයක් ලැබෙනවා. බුදුහාරය බැහැර කළා නෑ. නමුත් විනතුනේ ඒක ලක්ෂණය මොකද්ද? අල්ප ආස්වාදයි බහුවාදීනයි. ආස්වාදයේ ටිකයි ආදීනවේ වැඩි. ඒ නිසා පළවෙනි පියවර තමයි ටිකෙන් ටික මෙන්න මේ රූප ශබ්ද ආදී ඕලානික දේවල් වලින් හිත මුදවගෙන අභ්‍යන්තර පැත්තට නිතරම හිත තියාගෙන ඉන්නේ. ඒකෙන් කියන්නේ බාහිර රූප ශබ්ද ආදී බලන්නේ හන්නේ නැහැ කියලා නෙවෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. බැලුවට ඒ රූප ශබ්ද ආදීට තමන්ගේ මනසට බලපෑමක් කරන්න බෑ ඒක. තමන් නිතරම අභ්‍යන්තරය ගැන සැලකිලිමින් හිතගෙනයි සැලකිලිමින්. රූපයක් ඇහැට පතිත වෙනකොටම දන්නවා මේක දැන් වර්ණ රූපය මේ ආවේ කියන එක දන්නවා. සම්දයක් එනකොටත් එහෙමයි. ඒ ගැන නිතර අවධානයෙන් ඉන්න පළවෙනි පියවර තමයි මෙන්න මේ පංච විඥානේ නැත්නම් රූප ශබ්ද ආදී අරමුණු වල හිත බැස ගන්න ගතිය ටිකෙන් ටික අඩු කිරීමයි මුල් පියවරෙන් කරන්නේ. ඊට අපි මේ සඳහන් කළේ පින්නතුනි ටිකෙන් ටික මනස දියුණු කරගන්න ක්‍රමයේ හිත පිරිසිදු කරගන්න ක්‍රමයේ. ඒතර පළවෙනි දේ තමයි ලෝභයෙන් තමන්ගේ හිත මුදවා ගන්න එක. ටික ටික පරිත්‍යාගශීලී වෙලා. දෙවැනි පියවර තමයි මොකද්ද? ටිකෙන් ටික මෛත්‍රී භාවනා වඩලා තමන්ගේ අභ්‍යන්තර හිත ගැන නිතර සැලකිල්ලෙන් ඉන්න එක. දැන් මේක තමයි මූලික පියවර. මේක තමයි ඇත්තෙම ස්වර්ග මාර්ගය කියලා කියන්නේ බුදුදහමේ. දැන් මේ කියපු දේවල් ටික මේ පින්නතුන්ට තේරුණාද? අහන්න මොන හරි තියෙනවද ගැටලු එහෙම? ආ දැන් තව පියවරක් අපි මේ කියන්න යන්නේ. ඊට කලින් මේ අහන්නේ. දැන් මේක තමයි පින්නතුනි සාමාන්‍ය ලෝකයේහි විස්තර කරන ක්‍රමය. මේකට කියන්නේ සම්මුති සත්‍ය කියලා. මේක මේ වැඩපිළිවෙල කිරීමේ ප්‍රතිඵල විදියට මේ ලෝභ ద్వේෂ දෙක විතරක් නෙවෙයි පංච නීවරණම අපට අඩු කරගන්න පුළුවන්. මොනවද පංච නීවරණ කියලා කියන්නේ? කාමච්ඡන්ද, ව්‍යාපාද, ඒ වගේම තීන මිද්ද, උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණ පහක් තියෙනවා. මෙන්න මේ නීවරණ වලින් තමයි පිනතුණු හිතට ලොකු වෙහෙසක් දෙන්නේ. මෙන්න මේ වෙහෙස අඩු කරනවා. මුල්ම පියවර මේක. දැන් බොහෝ දෙනෙක් හිතන් ඉන්නේ බුදුදහම කියලා කියන්නේ මේ පංච නීවරණ දුරු කිරීම විතරයි කියලා. දැන් ඔබත් ඇතැමිට හිතනවා නේද බුදුහාරෝ කියන්නේ හිත පිරිසුදු කරන් ඉන්න කිව්ව විතරයි කියලා තමයි බොහෝ වෙලට හිතන්නේ. පංච නීවරණ දුරු කිරීම තමයි අපේ ජීවිතේ සාර්ථකත්වයේ කියලා තමයි බොහෝ දෙනෙක් හිතන්නේ. ඒකත් හැබැයි ඉහිලම සාර්ථකත්වයක් තමයි. හැබැයි පින්නතුනි බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ මේ පංච නීවරණ විස්තර කරන්න විතරයිද? නැහැ පින්නතුනි. ඇයි ඒකට හේතුව? මේ පංච නීවරණ දවසකට දෙහෙකට නෙවෙයි, අවුරුදු 100කට 200කට නෙවෙයි, මහා කල්ප 84,000කට දුරු කරපු අයත් බුදුරජාන් වහන්සේගේ කාලේ හිටියා. කවුද? ඒ තමයි ආලාර කාලාම. ආලාර කාලාම උද්දකරාම පුත්ත වැනි අය මේ පංච නීවරණ කල්ප ගානකට යටපත් කරපු අය. කල්ප ගානකට බ්‍රහ්ම ලෝකේ යන වීස ගත්ත අය. නමුත් ඒ අයවත් බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ සාර්ථක අය බවට පත් වුණේ නැහැ. ඇයි ඒ? ඊට වඩා තවත් පියවරක් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙන්නේ මොකටද? නීවරණ පහක් දේශනා කරන්නද? නැහැ පින්නතුනි. දැන් ඔබ බෞද්ධයන් විදියට බෞද්ධයන් නොවුනත් ඔබට ලොකු වගකීමක් තියෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ මොකද්ද කියන එක තේරුම් ගන්න. ඔබට ඒක පිළිපදින්න බැරි වෙන්න පුළුවන්. ඒකට වෙලා නැහැ කියන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි පින්නොතින් ලෝකේ බුද්ධිමත් අය හැම දිනෙකම ලෝකේ පහළ වෙන විශිෂ්ටම දර්ශන මොනවද කියලා තේරුම් ගන්න දැඩි උත්සාහයක් තියෙනවා. ලෝකේ වැඩිපුරම බුද්ධිමත්තු කියලා සැලකන්නේ විද්‍යාඥයෝ නෙවෙයි. කවුද ලෝකේ වැඩිපුරම බුද්ධිමත්? බුද්ධිමත් දාර්ශනිකයන් ෆිලොසොෆර්ස්ලා. හැබැයි ඉතින් විද්‍යාඥයන්ට තරම් කල්ලි නැහැ දාර්ශනිකයන්. දාර්ශනිකයන් වද දුප්පත්. පින්නතුනි ලෝකේ වැඩිපුරම බුද්ධිමතුන් කියලා සැලකන්නේ දාර්ශනිකයන්ට. ඕනෑම උපාධියකින් ඉහළටම ගියාම ගන්න ඉහළම උපාධියට කොහොමද අපි කියන්නේ? හා ડોක්ටර් ඔෆ් ෆිලොසොෆි. මොන සබ්ජෙක්ට් එකෙන් කළාද? මෙඩිසින් වලින් කළාද? ඉංජිනේරින් වලින් කළාද? කම්පියුටර් සයන්ස් වලින් කළාද? ලැන්ග්වේජ් එකෙන් කළාද? මොහොකින් කළාද? අන්තිමට එයා කවුද? එයා දාර්ශනිකයෙක් වෙන්නවා. ෆිලොසොෆි කියන වචනේ පින්නතුනි ග්‍රීක භාෂාවෙන් ආවේ. ග්‍රීසිය තමයි දාර්ශනිකයන්ගේ නිජබිම. ඇතන්ස්. බටහිර දාර්ශනිකයන්ගේ නිජබිම කොහෙද? ග්‍රීසිය. ඒ බටහිර අයගේ ලොකු තැන අපේ ලොකු ස්ථානේ කොහෙද? අපේ අල්ලගොරට උඩින් තියෙන රට ඉන්දියාව නැත්නම් චීනය. අපේ දර්ශනයේ පෙරදිග දර්ශනයේ ඉස්තන ෆිලොසොෆි. පින්නතුනි අපේ දර්ශනය අරටත් වඩා ඉහළට ගියා. එනිසා පින්නතුනි ලෝකයේ පහළ වෙන බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපි සඳහන් කළේ ලෝකයේ පහළ වෙන්නේ නීවරණ පහක් දේශනා කරන්න නෙවෙයි. ලෝකයේ නීවරණ පහම දුරු කරත් ඒකේන අනුසෝතගාමී කෙනෙක් ගංගාව පහරට යන වගේ යා සම්මුති ලෝකෙ විතරක් දන්න කෙනෙක්. යා හැබැයි ලෙසම ලෝකයේ දන්න කෙනෙක් නෙවෙයි. මේ පංච නීවරණම දුරු කරලා ධ්‍යාන අභිඥා ලබාගෙන අහසින් යන කෙනෙක් වුණත් බුදුදහමේ සලකන්නේ යා හයවෙනි නීවරණය දුරු කරේ නැත්නම් යා සලකන්නේ අන්ධකාරයේ ඉන්න කෙනෙක් කියලා. මොනවාගේ අන්ධකාරයක්ද? බුදුදහමේ පින්නතුනි තාම දැඩි අන්ධකාරයක් ගැන කියනවා. deep darkness එකක් ගැන බුදුදහමේ කියනවා. දැඩි අන්ධකාරයක් ගැන. ඒකට කියනවා අන්තරීක්ෂ අන්ධකාරය කියලා. අන්තරීක්ෂ කියලා කියන්නේ සමහර ග්‍රහලෝක තියෙනවා, සමහර planets තියෙනවා, ඒවට ආලෝකය නැහැ. ඇයි ඒකට හේතුව? ඊට පිටින් තියෙන ග්‍රහලෝක වලින් අර සූර්යාලෝකයෙන් එක වැහිලා තියෙනවා. සම්පූර්ණම ග්‍රහලෝකෙම අන්ධකාරයි. දැන් විද්‍යාඥයෝත් ඒක පිළි අරන් තියෙනවා. සමහර ග්‍රහලෝක වලට සූර්යාලෝකය වැටෙන්නේ නැහැ. දැන් විද්‍යාඥයෝ කියන්නේ කොහොමද? සූර්යාලෝකය නැත්නම් ජලය නැහැ. ජලය නැත්නම් ගහකොළ නැහැ කියලා කියන්නේ. ඒ පින්නතුනි විද්‍යාඥයන්ගේ උපකරණට අහු වෙන විදිහට ඒගොල්ලන් කියනවා. බුදුදහම කොහොමද කියන්නේ? සත්‍යයක් නැහැ කියලාද කියන්නේ? පින්නතුනි එවැනි අන්ධකාර ග්‍රහලෝකවලත් සත්‍යයන් ඉන්නවා. බුදුහාමර සඳහන් කරනවා ඒ ග්‍රහලෝකවල සත්‍යයන් ඉපදෙන්නේ අන්ධකාරේ, ජීවත් වෙන්නේ අන්ධකාරේ, මරණයටපත් වෙන්නේ අන්ධකාරේ කියලා. එවැනි ග්‍රහලෝක මේ විශ්වයේ තියෙනවා. බුදුහාමුදුර මෙන්න මේ අන්තරීක්ෂ ග්‍රහලෝක ගැන වරක් ස්වාමීන් වහන්සේට දේශනා කළා. බුදුහාමුදුර සඳහන් කරනවා මහණෙනි මෙන්න මේ වගේ අන්ධකාරයක් ලෝකෙ තියෙනවා කියලා. ස්වාමීන් වහන්සේලා අහනවා බුදුරජාණන් වහන්සේ මේ අන්තරීක්ෂ කියන ග්‍රහලෝකවල තියෙන අන්ධකාරයටත් වඩා අන්ධකාරයක් ලෝකෙ තියෙනවද කියලා. බුදුහාමුදුර කියනවා අන්ධකාරයක් තියෙනවා. ඒ මොකද අන්ධකාරය? ඒ අන්ධකාරය තමයි අවිද්‍යාව නැමැති අන්ධකාරය. ඩිලූෂන් එක, ඉග්නොරන්ස් එක. මොකද්ද පින්නතුනි අවිද්‍යාව කියන අන්ධකාරය? දැන් ඔන්න පින්නතුනි ඔබට බලන්න, මේ දරුවන්ට බලන්න පුළුවන් ඔබ ඇත්තටම උගත් කෙනෙක්ද කියලා. ඔබ ඇත්තටම බුද්ධිමත්ද කෙනෙක්ද කියලා බලන්න පුළුවන් වෙලා මෙන්නේ ඒක. එනිසා ලෝකයේ කෙනෙක් මුණ ගැහුණාම බුද්ධිමත් කෙනෙක්ද කියලා බලන ක්‍රමයක් තියෙනවා. ඒ බලන්නේ කොහොමද? යාත් එක ප්‍රශ්න කරනවා, කතා කරනවා. යා ලෝකයේ බලන විදියකින් අහනවා. යාට කොච්චර ඩිග්‍රීස් මාස්ටර් ඩිග්‍රීස් ડોක්ටරේට්ස් තියෙනවද කියලා නෙමෙයි බලන්නේ. යාත් එක කතා කරනවා. එයා ලෝකෙ දිහා බලන්නේ කොහොමද කියලා යාගෙන් අහනවා. එයා ඇතැම් විට අර කාමච්ඡන්දාදී නීවරණ දුරු කරපු කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඒත් එයා සාර්ථක කෙනෙක් කියලා බුදුදහමෙන් කියන්නේ නැහැ. බුදුදහමෙන් සාර්ථක බුද්ධිමත් කෙනෙක්ද කියන එක තීරණය කරන්නේ එයාගේ ප්‍රඥාව පිළිබඳව සාකච්ඡාවෙන් දැනගෙන. පින්නතනි ඔබට බුදුදහම ගැන කාරණා හරියට තේරුම් යනකොට ඔබට හිතා ගන්න පුළුවන් ඔබ ගැන ඔබ කොච්චර බුද්ධිමත් කෙනෙක්ද කියලා. එදැමිට මෙතන ඇත්තේ පිනතුන් විශ්වවිද්‍යාලය ගිහලා හොඳට ඉගෙන ගත්තා එනේ. මොකක් ඇත්තේ මඩත් වඩා ඉගෙන ගත්තා ඇතන මේ පිනතුන් සමහරටනේ. පිනතුනි බලන්නේ ඇත්තටම අපි බුද්ධිමත්ද කියලා බලන්නේ එක මං සරල උදාහරණයක් ඔබට කියන්න. ඔබ කෑම කනකොට පිඟානේ කෑම බෙදාගෙන කනකොට ඔබේ කටට කෑම ටිකක් දාගත්තාම රසයිනේ. දැන් අපි කියමු පිඟානේ තියෙනවා බත් තියෙනවා ව්‍යංජන වර්ග තියෙනවා. ඒ ටික අනාගෙන ඔබ කටට දානවනේ. දානකොට රසයිනේ ටිකක් වෙලා ගියාම. එතකොට මේ කටේ තියෙන කෑම ටික ගැන හිතනකොට රස දැනෙනකොට ඔබට මොකද හිතෙන්නේ? ඔබට හිතෙන්නේ මේ දැන් රස දැනෙන්නේ මේ පිඟානේ තියෙන කෑමේ කියලානේ. එහෙම නැතුව ඔබට වෙනත් විදිහකින් හිතනවද? නෑනේ අතරමනේ දැන් මෙහෙම කිව්වොත් මිසක් නැත්තම් ඔබ කවදාවත් හිතලා නෑ මේක. ඔබට හිතෙන්නේ මේ මොහොතේ රස දැනෙන්නේ මේ පිඟානේ මේ පේන අල ටික වම්බටු ටික ඈ මේ වටාක ටික පරිප්පු ටික තමයි මේ දැන් රස දැනෙන්නේ කියලා තමයි හිතෙන්නේ. ඇත්තනම් පිනතුනි ඔබට කටේ රස දැනෙනකොට රස දැනෙන්නේ පිඟානේ තියෙන කෑමල රසද දැන් කටේ තියෙන කෑමල රසද? ඔබට දැන් රස දැනෙන්නේ මේ කටේ කෙලත් එක්ක මිශ්‍ර වෙලා තියෙන කෑම ටික. ඒ කටේත් එක්ක කෙලත් එක්ක මිශ්‍ර වෙලා තියෙන රසවත් කෑම ටික ආයි අතට අරගෙන පිඟානේ තිබ්බොත් කොහමද? අර වගේ ලස්සනද? ඔබ ඇතැම්මිට ආයි පිඟානේ තියෙන අනිත් කෑම ටිකවත් කන එකක් නැන්නේ. පින්නතුනි බලන්න මේ එක උදාහරණයක් මේ කියුවේ. පින්නතුනි මේ උදාහරණයම තමයි පින්නතුනි ඔබ මා දිහා බලනකොට මන් දිහා බලනකොට ඔබට හිතෙන්නේ මේ දැන් පේන හාමුදුරුවෝ ඔබට පේන්නේ කියලා. ඔබට මගේ හඬ දැන් ඇහෙනකොට ඔබට හිතෙන්නේ මේ දැන් හාමුදුරුවන්ගේ කටින් නිකුත් වෙන ඒ වචනම ඒ විදියට මේ මට මේ තේරෙන්නේ කියලා. නමුත් පින්නතුනි යථාර්ථයේ ඇත්ත ඒක නෙවෙයි. මේ මොහොතේ ඔබ මහ දිහා බලනකොට ඔබේ ඇහැට එන්නේ වර්ණ රූපය විතරයි. ඔබ මේ හාමුදුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට ගෞරවයක් හරි යම්කිසි හැඟීමක් ඔබේ හිතේ තියෙනවා නම් ඒ ඔක්කොම ටික ඔබේ පැත්තට ඔබ දාගන්නේ මනසින් දාගන්නේ ඇතෙන් නෙවෙයි. ඇයි ඒකට හේතුව? ඔබ මා දිහා බලනකොට හාමුදුරු කෙනෙක් කියන හැඟීම මේ පැත්තෙන් නම් එන්නේ. ඒ ගෞරවය මේ පැත්තෙන් නම් ඔබට ලැබෙන්නේ. මන් දිහා දකිනකොට අනිත් හැම කෙනාටමත් ඒ වගේ හැඟීමක් ඕනේ. මන් දිහා වෙනත් ආගමික කෙනෙක් ඇතැම් විට බුදුදහමට දැඩිසේ විරුද්ධ කෙනෙක් මා දිහා දැක්කාම මොකද වෙන්නේ යාට? යාට ඔබ වගේ ප්‍රසන්න සීලි හැඟීමක් නෙවෙයි හොටෙන්නේ. ඒ වගේම මගේ අම්මා හරි තාත්තා හරි මෙතන ඇවිල්ලා හිටියොත් ඔබට එන හැඟීම නෙවෙයි මගේ අම්මට තාත්තට එන්නේ. මේ අවස්ථාවේ අපි කිව්ව සිංහේ කරි කොටියේ කරි මෙතන උන්නේ කියලා. ඒ සතාට මාව වෙන්නේ කොහමද? දැනට හොඳ කෑමක් තමයි මේ තියෙන්නේ කියලා හිතේ. පින්නතුනි මේ රූපයෙන් අපට සාමාන්‍යයෙන් හිතෙන්නේ මේ බාහිර පේන රූපය ඒ විදියටම මට අත්දැකීමේ ඒ එක්ස්පීරියන්ස් එක ගෙනව කියලා හිතේ. නමුත් පින්නතුනි යථාර්ථය ඒක නෙවෙයි. අපට දුක හටගන්නේ මෙන්න මේ යථාර්ථය නොදන්න නිසා. අපට ඇහැට රූපයක් පේනකොටම අපට කලින් ලැබෙන පිනතුනේ වර්ණ රූපේ විතරයි. ඒ ඇහැට වර්ණ රූපේ ලැබෙන්නේ මේ මොහොතේ තමන්ගේ කර්මෙන් නිස්පාදනය කළ දෙන මේ ඇසට සාපේක්ෂව පේන ලෝකයක් තමයි මේ පේන්නේ. දැන් විද්‍යාඥයෙකුට මේ බිත්තිය පෙන්වුවාම ඕනම විද්‍යාඥයෙක් කියන්නේ මෙන්න මේක තියෙන මෙන්න මේ අංශු ටික කියලා කියන්නේ. ඒක පිනතුනි සම්මුති සත්‍යනෝ හරි. කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව හරි. නමුත් ඒ විද්‍යාඥයාට පේන මේ බිත්තිය නෙවෙයි හැම සතාටම පේන්නේ. දැන් මෙතන ප්‍රේතෙක් හරි භූතෙක් හරි හිටියොතින් ඒ සතාට මේ බිත්තිය පේන්නේ කොහොමද? එයාට මේක බිත්තියක්ද? එයාට මේක බිත්තියක් නෙවෙයි පිනතුනි. එයාට මේ බිත්තියෙන් හැබැයි යන්නත් පුළුවන්. එහෙනම් මේක බිත්තියක් උනේ කාටද? මේක බිත්තියක් උනේ මට. මේක අනිත් කෙනාට බිත්තියක් ඒ විදිහටම වෙන්නේ නැහැ. මේක බිත්තියක් උනේ මගේ මේ මොහොතේ කර්මෙන් මා විසින්ම නිෂ්පාදනය කරගත් මගේ ඇසට සාපේක්ෂව. මේ පේනේ ටිකයි දැන් පේන්නේ. මේ පැත්තේ කර්මය පොඩ්ඩක් හරි වෙනස් වුණොත් මොකද වෙන්නේ? මේ පේන දේවල් පිනුතුනි වෙනස් වෙනවා. දැන් මෙතන මිනිස්සයන් 15ක් විතරනේ ඉන්නේනේ. මේ පැත්තේ ඇස් දෙක වෙනස් වෙනවොත් මේ මිනිස්සු 15 දෙනා විතරක් නෙවෙයි. මෙතන ඉන්න අනිත් සතුට ටිකක් වෙනවා දිනක. එහෙම යථාර්ථයක් මේ ලෝකෙ තියෙනවා. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අනාවරණය කරන්නේ මේක. අවිද්‍යාව නැමැති නීවරණයෙන් ලෝකෙට පැහැදිලි කළ දෙන මෙන්න මේ යථාර්ථය. මේ ලෝකය කියන්නේ සැබෑ ලෙසම තියෙන ලෝකයක් නෙවෙයි. මේ ලෝකය කියලා කියන්නේ මේ මොහොතේ තමන්ගේ මනසේ ස්වභාවයට අනුව මේ මොහොතේ තියෙන ඇස කන ආදී ආයතන වලට සාපේක්ෂව තමා විසින් නිෂ්පාදනය කරන ලෝකය මේ තියෙන්නේ. එතකොට මේ තේන ලෝකයේ පිනතුනි මේ මොහොතේම හටගෙන මේ මොහොතේම නිරුද්ධ වෙන ලෝකයක් තියෙන්නේ. සම්මුති සත්‍ය අනුව කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව පින්නතුනි අපි ඉපදෙන්න කලින් ලෝකයක් තිබුණා. ඒ තිමිච්ච ලෝකේ අපි ඉපදුණා. අපි මිය ගියාට පස්සෙත් ඒ ලෝකේ ඉතුරු වෙනවා. ලෝකේ පහළන සියලු දාර්ශනිකයන්, විද්‍යාඥයන්, උගතුන්, ආගමික නායකයන් ඔක්කොම දේශනා කරන්නේ මේක. ඒක හරිය කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව. නමුත් අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට පරමාර්ථ සත්‍ය ධ්‍යානවල පිනතුනි මේක වෙනස්. පරමාර්ථ සත්‍ය කියන්නේ මොකද්ද? මේ මොහොතේ අපි නිෂ්පාදනය කරන ලෝකයක් අපිට මේ අත්විඳින්න. පිනතුනි මෙන්න මේක දැක්ක ගමම පිනතුනි ආයෙ අර අපි මුලින් සඳහන් කර ලෝභ දේශ දෙක කියන එක දුරු කරන්න ආයෙ මෛත්‍රී මානා කරන්න ඕනේ නැහැ, දන් දෙන්න ඕනේ නැහැ. ඊට පස්සේ ඒ දානය මෛත්‍රිය ආදී මූලික ක්වොලිටීස් ටික අපි ප්‍රැක්ටිස් කරන්නේ අර පල්ලෙහා මට්ටමේ දැඩි කැලෙස් ටික අඩු කරගන්න විතරයි. එතනින් එහාට ආවට පස්සේ විදර්ශනා පැත්තට යනකොට සමතෙන් හිත සංවර කරගෙන විදර්ශනා පැත්තට යනකොට පිනතුනි ආයි ලෝභ දේශ දෙක දුරු කරන්න කියලා ආයි අමුතු මහන්සියක් වෙන්න ඕනේ. යථාර්ථය තේරිච්ච ගමම් මේ අනිත්‍යතාවය තේරිච්ච ගමම් පින්නතුනි අය ලෝභ කරන දයක් ඉතුරු වෙන්නේ නැහැ හොට. මේ අපට පේන මේ ඇසේ ස්වභාවය මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙන දයක් කියලා දන්නව නම් යාටයි රූපයට ආසා කරනවා දේශ කරනවා දයක් ඉතුරු වෙන්නේ නැහැ. පින්නතුනි පාරේ වැටිලා තියෙන අසුචි වගේ දෙයක් අපිරිසුදු දෙයක් ඔබ වැරදිලවත් අමතකලවත් අතින් ගන්නවද? වැරදිලවත් පිනුතින අපි අතින් අල්ලන්නේවත් නැහැ. ඇයි ඒ? පිනුතින ඒ දේ දැකලා දැකට පස්සේ අපට අසුභාන වඩන්න ඕනේ ආයි. ඇයි ඒ? අපි සමස්ත ජීවිතේම අපි ඒක දන්න වෙත් එක. ඒ වගේම තමයි පිනුතින මේ ඇසට පේන රූප, කනට ඇහෙන ශබ්ද මේ සියලුම දේවල් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් කියලා දකිනව නම් ඔහුට රාගයෙන්වත් ද්වේෂයෙන්වත් කෙනෙක් අල්ලන්නවත් බලන්නවත් වෙන දෙයක් උකට කරන්න ඉතුරු වෙන්නේ. ඒකෙන් කියන්නේ අනිත් කෙනෙක් අල්ලන්නේ නැහැ, අතපත ගන්න නැහැ කියලා නෙමෙයි මේ කියන වරදවා තේරුම් ගන්න එපා. කෙනෙකු හිතේ තේල් ටිකක් ගන්න පුළුවන්, දරුවට ඇඳුමක් අඳින්න පුළුවන්, බෙහෙත් ටිකක් දෙන්න පුළුවන්, නාවන්න පුළුවන්, ඕනම දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඔහු දන්නව මේ කරන්නේ මොකද්ද කියන එක දැනගෙන නැහැ කරන්නේ. දරුවෙක් කියලා ඔබ අල්ලනකොට පේනොතින් දැන් මේ දරුවා නැහැ, මේ බුලත් කොලේ කියලා ගත්තොතින් මේක අල්ලනකොට බුලත් කොලේ කියන එක පේනොතින් නිර්මාණය වෙලා තියෙන්නේ මේ පැත්තේ. බාහිර මේ පැත්තේ තියෙන්නේ සතර මහා බෝධ රූප විතරයි තියෙන්නේ. ඒ සතර මහා බෝධ රූපත් මේ මොහොතේ නිර්මාණය කරගත්තු මගේ මානසික ස්වභාවයට අනුව මේක තියෙන්නේ. දරුවෙක් කියලා ඔබ අල්ලනකොට ඔබට දරුවා කියන සෙනෙහස එන්නේ දරුවගේ ශරීරයෙන් නෙවෙයි. තනිකර මේක මානසින් එන්නේ. ඉතින් සරල උදාහරණයක් කියන්න. රාත්‍රී කාලේ ඔබ නිදිනකොට දරුවගේ ළඟ කරුවලේ ඉන්නකොට දරුවට ආදරෙන් දරුවගේ ළඟ අත තියාගෙන ඉන්න උණු සුමට ඉන්නවා. කොහොම ඉන්න ගමන් නිදිදී අතක් පොඩ්ඩක් එහාට මෙහාට ගිහලා තවත් උණු සුම් දෙක අත තියාගෙන ඉන්නවා. හිතේ ගම ලයිට් එකක් දානවා. ලයිට් එකක් දාපු ගමන් බලනකොට සර්පෙක් ඉන්නේ. මොකද වෙන්නේ? ඔබ කෑ ගහගෙන අනිත් පැත්තට පනිනවා. ඔබ මෙතෙක් වෙලා ඇතැමිට දරුව කියලා උණුසුමට අත තියාගෙන හිටියේ. එහෙනම් පින්නතුනේ දරු සෙනෙහස කියන කේ ඒ එක්ස්පීරියන්ස් එක ඒ හැඟීම ආවේ බාහිරින්ද? පින්නතුනේ බාහිරින් නෙමෙයි මේන්නේ. සම්පූර්ණයම තමන් මේ අභ්‍යන්තරයෙන් තමන්ගේ මනස අරනුව තමයි මේ දෙන්නේ. පින්නතුනේ ඔබ ඇත්තටම බුදුහාමර කෙරේ ගෞරවය ඇති වෙන ශ්‍රද්ධාව ඇති වෙන මේ දර්ශනේ තේරුම් ගත්තොත් ඔබ දැනටත් බුදුහාමරට ආදරය අපි දන්නවා. එයා රාම පොඩි කාලේ අද්දක එකතු කරලා පුතේ බුදු සාදු කියන කැලේ කියපු අද්දකීමෙන් තමයි ඔබ ගරු කරන්නේ. ඇත්තටම ඔබ බුදුහාමරණ ගරු කරන්නේ බුදුහාමරගේ මේ දර්ශනේ දැක ගත්තොත්. එදාට ඔබ බුදුහාමරට වඳින්නේ අද වඳින විදියට නෙවෙයි. ඔබ එදාට බුදුහාමරණ වඳින්නේ පසඟ පිහිටුවල වඳින්නේ. මේ වගේ අවිද්‍යාවෙන් ඉන්න අපට ඒ අවිද්‍යාවෙන් දුර වෙලා ප්‍රඥාව ලබන්න මේ තරම් කැපවීමක් කළා. මේ වගේ දර්ශනයක් ලෝකෙට අනාවරණය කරපු සාස්ත්‍රවරයෙක් නේද කියලා ඔබේ ඇස් දෙකට එදාට කඳුළු වැටේ. අද අපි යම් කිසි දුකක් විඳිනවා නම් පින්වත්නි සම්පූර්ණ විඳින්නේ මේ බාහිර දෙයක් ඉඳ නෙවෙයි. සම්පූර්ණ අපි මේ මොහොතේ දුකක් හෝ සැපක් විඳිනව නම් විඳින්නේ බාහිර දෙයක් නිසා නෙවෙයි ඇත්තෙන්ම. අපේ මනසේ ස්වභාවයම. ඒ නිසා සම්මා පනිහිතං චිත්තං සේයසෝනං තතෝ කරේ කියලා කියන්නේ මනාව පිහිටුවාගත්තු හිත, මනාව සංවර කරගත්තු හිත තමන්ට අම්මා තාත්ත දෙනවටත් වඩා සැපයක් දෙනවා කියන්නේ මෙන්න මේකයි පින්නතුනි. මේ යථාර්ථය හරියටම තේරුම් ගත්තොත් අපි දන්නවා හැම මොහොතම ජීවිතය කියලා කියන්නේ ඇසෙන් පේන රූපයක් හරහා ඒ ඇතිවන ස්කන්ධ පංචකය රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පහ පෙරපසුම වී හටගත්තා. එතනම නිරුද්ධ වෙනවා. කනෙන් අහන ශබ්දයට ආශ්‍රිතව මේ පහ ඇති වුණා නිරුද්ධ වෙනවා. මේ ඉන්ද්‍රිය හයෙන් හැම මොහොතම ඉන්ද්‍රිය හය ආශ්‍රිතව ස්කන්ධ පංචකය හට ගන්නවා නිරුද්ධ වෙනවා කියන කාරණා. ඔබ දුකෙන් නිදහස් වෙන කැමති නම්, ඔබ නියම සැනසීමකට පත් වෙන්න කැමති නම්, ඔබට අද මේක ප්‍රැක්ටිස් කරන්න බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ. හැබැයි කවදා හරි ඔබ ප්‍රැක්ටිස් කර යුත්තේ මෙන්න මේ ෆිලොසොෆි එක, මේ දර්ශනය කියන එක මතක තියාගන්න. ඔබ ඇතැමිට අදට හිතේ ඔබට ලොකුම සැනසීම තියෙන දරුවගෙන් කියලානේ. ඔබට ඇතැමිට අද හිතේ ලොකුම සැනසීම තියෙන ඔබේ ස්වාමි පුරුෂයා, බිරිඳ, අම්මා, මේ ලොකු ගෙදර, ඔබේ වාහනය, මේ වගේ දෙයකින් කියලා ඔබට හිතෙන්නේ අද හිතේ. නමුත් වෙන ස්නැප්ෂොට් එක මේකෙන් නෙවෙයි සැනසීමන්නේ. සැනසීම නියම සැනසීම එන්නේ මෙන්න මේ දර්ශනය තුළින් මේ අවිද්‍යාව දුරු කරපු දවසටයි. එදාට ඇතිවන ජීවිත අවබෝධය පිනතුනි කොහොමද? ඔබ කිසිදු දෙයක් බාහිර දෙයක් කෙරෙහි යැපෙන්නේ නැහැ. බාහිර කිසිදු දෙයකින් ඔබේ මානසික සතුට පැහැර ගන්න බෑ. පිනතුන් අහලද බන්දුල මල්ලිකාව ගැන? බන්දුල මල්ලිකාව දානයක් බෙදමින් ඉන්නකොට එක්තරා ආරංචියක් ආවා. මොකද ආරංචිය? බන්දුල මල්ලිකාවට දරුවෝ 32 දෙනෙක් හිටියා. නියුල්ලු දරුවෝ. එයාගේ ස්වාමි පුරුෂය බන්දුල සේනාධිපතියා. ආමි කමාන්ඩර් ඒ කාලේ. මේ 33 දෙනාම යුද භූමියේදී ජීවිතාක්ෂයට පත් වුණා කියන කාරණේ, මැරුණා කියන කාරණේ. ඔබට ඔබගේ ළඟම ඥාතීන්, ඔබ ඉතාම ආදරය කරන ඥාතීන් 32 දෙනෙක් ඕන්නේ. ළඟම ඥාතීන් දෙන්න නැතුණු කිව්වොත් කොහොමද වෙන්නේ? ඔබ ඇතැම්මිට කලන්ද දාල වැටෙන්නේ. පින්තුනි මේ කාන්තාව අර නිවේදනය අහලා ඉතාම ශක්තිමත් දෙපයෙන් හිටගෙන හිටියා. අර දුක් ටික උට බාහිරින් ආවේ නැහැ. එවලේ සිහියෙන් නුවණින් හිටියා. සම්පූර්ණයෙන්ම තමන්ගේ මනස ගැන අවධානයෙන් හිටියා. ඒ නිසා පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරපු ධර්ම කරුණු සියල්ලක්ම ඉතාම කෙටි වචන දෙකක් මත ගොනු කරන්න පුළුවන්. ඒ මොනවද? සති සම්පජඤ්ඤය කියන කාරණා. Mindfulness and wisdom. Mindfulness කියන්නේ living in the present moment with the awareness of body and mind. කය සාසිත ගැන පූර්ණ අවධානයෙන් වර්තමාන මොහොත තුළ ජීවත් වීම. Wisdom ප්‍රඥාව කියන්නේ මොකද්ද? හැම මොහොතෙම සිතේ සිදුවන අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම නොනින් දකින එක විදර්ශනා භාවනාව. ඒ නිසා පින්තුනේ කෙනෙක්ගේ සාර්ථකත්වය කියලා කියන්නේ skillful person කෙනෙක් කියලා කියන්නේ ඉහළටම ගියොත් පින්තුනේ දුකෙන් නිදහස් වෙච්ච කෙනා. බොඩි සම්බල විදියට පින්තුනේ GPA එක කියලා කියන්නේ grade point average එක කියන්නේ මොකද්ද? දැන් ඉස්කෝලවල කොලෙජ්වල යන අය එහෙම කැමතිනේ GPA එක වැඩි කරගන්නේ. පින්නදනි බුද්දිස් GPA එක තමයි grade point average එක තමයි the duration of concentration. හිත සමාධිමත් කරගෙන වර්තමාන මොහොතේ ජීවත් වෙන කාලය. කොයිතරම් වෙලාවක් එක කුසල අරමුණක තමන්ගේ හිත තියාගන්න දක්ෂද කියන කාරණේ මතයි බුදුදහමට අනුව GPA එක කියලා කියන්නේ. ඒ විතරක් නෙවෙයි බුදුදහමේ IQ එකකුත් කියනවා. ඉන්ටෙලිජන්ස් කෝෂන් එකකුත් කියනවා. ඒ මොකක්ද? අනිත්‍යතාවය ඇතිවීම නැතිවීම සමුදේ වේ බලන්න කොච්චරනම් තමන්ගේ වෙලාව වැය කරන්න පුළුවන්ද කියන කාරණේ. මෙන්න මේ දෙක වැඩි නම් පිනොත්නේ ඔබ දක්ෂ කෙනෙක් කියලා කියනවා. ඔබ skillful person කෙනෙක් කියලා කියන්නේ මෙන්න මේ සති සහ සම්පජඤ්ඤය කියන කාරණා දෙකට ඔබ කොච්චර දක්ෂද කියන කෙනෙක් මත. අනිත් පැත්තෙන් ඔබට විශාල පෞරුෂයක් පර්සනලිටියක් තියෙන කෙනෙක් බවට ඔබපත් වෙනවා. බාහිර කිසිදු දෙයක් මත ඔබ යැපෙන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම තමන් බාහිර හැන්ඩල් කරනවා. මේ තමන් අයිති දේවල් පිනතුණි තමන්ගේ ඥාතීන් එක ඇස්පිය ගහන මොහොතෙන් තමන්ට යම්සි දවසක හිමි වෙනවා. හිතලද තියෙන එක? නෑ නේද? අතීත අනාගත යම්කිසි දවසක පිනතුණි එක ඇස්පිය ගහන මොහොතෙන් ඔබට ඔබ අවුරුදු 60ක 70ක ගොඩනගාගත්තු හරියම්ම කරපු ධනෙ ටික ඔක්කොමත් ඔබේ ඥාතීන් ටික ඔක්කොමත් ඔබට හිමි වෙනවා. ඔබේ ශරීරයත් එක්කම. ඒක කලින් මොහොතක් හරි මෙනෙහි කළ තියෙන. අන්න ඒ මොහොත තුළ ඔබ කිසිදු විදිහේ මානසික අවපාතයකට වැටීමකට නොවන විදියට ඔබ ආධ්‍යාත්මිකව ඔසවා තබන්නයි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ. පින්වත්නි මේ අවබෝධය ලබාගෙන බුදුදහමේ තියෙන ආශ්චර්යවත් ස්වභාවය තමයි මේ දර්ශනය අවබෝධ කරගෙන තවදුරටත් ජීවත් වෙන්න පුළුවන්. දැන් අනිත් ආගම්වල බුදුදහමේ තියෙන වෙනස මේක. අනිත් ආගම්වල මේක ලැබෙන්නේ කොහොමද? මරණයෙන් පස්සේ. මරණයට පස්සේලා දෙවියන්ගේ එක්ක එක හතුන කාලයක තමයි මේක හම්බෙන්නේ. ඒක ලැබෙද දන්නේ නැහැ, නොලැබෙද දන්නේ නැහැ. බුදුදහමේ තියෙන විශේෂත්වය තමයි මේ දර්ශනය, මේ ප්‍රඥාව ඉහළටම දියුණු කරගෙන තමන්ගේ ගෙදර දරුවොත් එක්ක ඉන්නත් පුළුවන්. ගෙදර ඔප්පුව තමන්ගේ නමටම තියාගන්නත් පුළුවන්, බය වෙන දෙයක්වත් නැහැ. දරුවෝ 10 දෙනෙක් ඉන්නත් පුළුවන්. දරුවෝ ටික දාලා කැලේට යන්න ඕනේ නැහැ, බය වෙන්න එපා. මේ සම්පත් ටික පරිහරණය කරන ගමන් තමන්ට මේ ආධ්‍යාත්මික වශයෙන් ඉහළටම දියුණු වෙලා කිසිදු බාහිර දෙයකින් යැපෙන්නේ නැති තමන් නියම විදිහේ ලිබරේෂන් එකට, ෆ්‍රීඩම් එකකට පත් වෙච්ච නිදහස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ නිදහස් පුද්ගලයෙක් බවට පත් වුණාට පස්සේ පින්නතුනි කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒ දැනට බොහොම කම්මැලි අලස පුද්ගලෙක් වෙයි කියලා නේද? නැහැ පින්නතුනි එහෙම වෙන්නේ නැහැ. ਉਹ තමයි මේ ලෝකේ ඉන්න සක්‍රීයම කෙනා. ਉਹ තමයි මේ ලෝකේ අඩුවෙම නිදා ගන්න කෙනා ඊට පස්සේ. රහතන් වහන්සේ කෙනෙක් කියන්නේ දවසට පැය දෙකයි විවේක ගත්තේ. අනේ සම්පූර්ණ ජීවිතෙම මේ ලෝකෙ වෙනස් කරප කරලා. අනිත් පැයට මේ දර්ශනය දෙන උත්සාහ කළා. මනස ලෝකෙ නෙවෙයි විතරක් නෙමෙයි පුළුවන් නම් දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝකට යන්න පුළුවන් නම් අභිඥා වලින් ඒවටත් ගිහිල්ලා මේ පණිවිඩය ලෝකයේ තුල ස්ථාපිත කරන මහන්සි වුණා. මේ දර්ශනය අවබෝධ කරගත්තු රහතන් වහන්සේලා තමයි පින්නතුනි අනුරාධපුර ඉදි කරපු පුරුවන්ැලි සෑය, මිරිසවැටිය, ලෝහමහා ප්‍රාසාදය මේ නිර්මාණ වලට සැලසුම් හැදුවේ කවුද? මේ දර්ශනය අවබෝධ කරගත්තු රහතන් වහන්සේලා. කෙනෙකුට කියන්න පුළුවන් මේ දර්ශනයෙන් ඉන්නකොට අනිත්‍යතාවය මෙනෙහි කර කර ඉන්න ගියොතින් අයියෝ දරුවන්ට උගන්වන්න වෙන්නේ නැහැ, ගෙදර වැඩ ටික ඉවර කරගන්න වෙන්නේ නැහැ, වාහනේ ලෝන් එක ඉවර කරගන්න බැරි වෙයි එහෙම කියලා හිතේනේ. පින්නතුනි ඒ කෙනා තමයි වැඩිපුරම වැඩ කරන සක්‍රීයම කෙනා බවට පත් වෙන්නේ. ඒ රහතන් වහන්සේලා ඉදි කරපු නිර්මාණවලට, රුවන්ැලි සෑය මිරිසවැටිය ආදී නිර්මාණවලට සැලසුම් හදපු රහතන් වහන්සේලාගේ සැලසුම් වල ගැරන්ටිය කොච්චරද? අවුරුදු 10යි පින්නතුනි. අවුරුදු 10කට වැඩිපුර කාලයක් මේ නිර්මාණ මේ මිහිතල මත තියෙන විදිහට සැලසුම් හැදුවා. ජයශ්‍රී මහා බෝධිය රෝපණය කරනකොට පින්නතුනි කවුද රෝපණය කළේ? දැන් සංගමිත්තා මෙහෙණින් වහන්සේ රැගෙන ආවනේ. මිහිඳු හඳුරින කාලේ තමයි වැඩමගෙන ආවේ. දේවනම්පියතිස්ස රජතුමා තමයි දමකොළ පට්ටනේ ඉඳලා ගොඩට ගේන්න මූලිකුනේ. කවුද මේක රෝපණය කළේ එතන? ඔබ දන්නවද? කවුද මේක ප්ලෑන් කළේ? පින්නතුනි එවලේ ඒ මොහොතට රැස් වෙච්ච අප්‍රකට කෙනෙකුට කියලා තමයි මේක රෝපණය කළේ. ඇයි එහෙම කළේ? රහතන් වහන්සේගේ උපදෙස් මත පින්නතුනි මේක රජතුමා කළා නම්, රජතුමා මේ පැලේ රෝපණය කළා නම්, ඊට පස්සේ රජතුමාට හතුරු කෙනෙක් ආවොතින් රජතුමත් එක්ක තියෙන අමනාපකම නිසා මේක කපන්න පුළුවන්. එකට හානි කරන්න පුළුවන්. දැන් කාලේ නම් රජතුමා හිටෙව්වා කියලා බෝඩ් එකකුත් ගහලාම දායි නේද? ගල්පුරුවගෙන නෙලන්නේ. බලන්න පින්නතුනි ඒ කාලේ රහතන් වහන්සේලා කොච්චර බුද්ධිමත්ව වැඩ කළාද? ඒ නිසා තමයි ඓතිහාසික වශයෙන් ලෝකයේ පෞරාණිකම වෘක්ෂය අපට හිමි වුණේ. කොච්චර දුර දක්නා නුවණකින් වැඩ කළාද පින්නතුනි? ඒ තරම් දෙකින්වත් හානියක් නොවන විදියට මේ ශාසනයට, මේ ධර්මයට අවුරුදු 5000කට වඩා කාලයක් මේ ශාසනය යන්න පුළුවන් විදියට සම්පූර්ණ සැලසුම් හැදුවේ රහතන් වහන්සේලා. මා මේ කාරණේ සඳහන් කළේ පින්නතුනි මේ ධර්මය අවබෝධ කරගෙන අපි ඉදිරියට යනකොට අපේ මේ එදිනදා ජීවිතේ වෙන කටයුතු අසාර්ථක වෙන්නේ නැහැ. මීටත් වඩා අපි ජීවිතය සාර්ථක කරගෙන අපි ඉදිරියට යනවා. අපි එන්නේ නම් මනසෙන් දියුණු වෙනවා. අපේ හිතේ ලෝභ, ద్వේෂ, මෝහ පොඩ්ඩක් අඩු වෙන විදියට උපරිම ලෙස මේ අනිත්‍යතාවය මෙනෙහි කරමින් හිත සමාධිමත් කරගෙන සතිමත් බවෙන් වර්තමාන මොහොත තුල අපට ඉන්න පුළුවන් නම් පින්නතුනි එදාට අපි තමයි මේ ලෝකෙහි වාසනාවන්තමයි බවට පත් වෙන්නේ. අනේ දර්ශනයක් අපට දෙන්න තමයි පින්නතුනි ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් බොහෝම දීර්ඝ කාලයක් පාරමිතා පුරලා මේ ධර්ම ලෝකෙට දේශනා කළේ. ඒ දේශනා කරපු ධර්මයේ වතර දහස් ගාණක් ස්වාමීන් වහන්සේලා පරපුරෙන් පරපුරට රැගෙන ආවේ මේ වටිනා දර්ශනයක් පින්නතුනි. එනිසා ඒ දර්ශනේ ඉහළම තැන තමයි දිට්ඨේ දිට්ඨමත්සං කියලා කියන්නේ දැක්කනම් යමක් දැක්ක විතරයි ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණේ. යම් සිතවිල්ලක් තමන්ගේ හිතට හිතනකොට ඒ සිතන සිතවිල්ල නිත්‍ය වශයෙන් ගන්නෙ නැහැ. ඒක ඇති වෙලා නැති වෙන ආකාරය හොඳට නුවණින් දකිනවා. ඒක දැක්කා කියලා පින්නතුනි ගේතොර වැඩ රැකිරක්ෂා වැඩ නොකර ඉන්නේ. දැන් බලන්න සරලම උදාහරණයක් බලන්න. කණ්ණාඩිය බලන්නකෝ. කණ්ණාඩිය ඉස්සරහට ඔබ යනවනේ දරූපය බලන්නනේ. කණ්ණාඩියේ රූපේ බලනකොට ඔබට රූපය කොහොමද පේන්නේ? ඔබ යන්න කලින් කණ්ණාඩියේ රූපය තිබ්බද? යන්න කලින් කණ්ණාඩියේ රූපය තිබ්බේ නැහැ. ගිහිල්ලා ආවට පස්සේ රූපය ඉතුරු වෙනවද? ඒත් නැහැ. කණ්ණාඩිය ළඟට යනකොට තමයි රූපය නිර්මාණය වෙන්නේ හේතු ටිකේ ප්‍රතිඵලයක් විදියට. හැබැයි එහෙම වුණා කියලා ඔබ කන්නාඩිය ළඟට නොගිහිලා ඉන්නවද? කන්නාඩිය ගෙදරින් අයින් කරනවද? අනේ මේ වගේ කන්නාඩියක් නම් ඕනේ කියලා. කන්නාඩියක් බෑග් එකේම දාගෙන නේද ඉන්නේ? පින්නොතනේ මේ වගේ ස්වභාවයුක්ත කන්නාඩිය ළඟට අපි නැවත නැවතත් යනවා. පින්නොතනේ අපේ ජීවිතය කියලා කියන්නේත් මේ වගේම කන්නාඩියක් තමයි. කන්නාඩි හයක් තමයි අපේ ජීවිතය කියන්නේ. මොනවද කන්නාඩි හය? ඇස කියන්නේ කන්නාඩියක්. ඇසෙන් රූපේ බලනවා කියනවනේ එක කන්නාඩියක්. කනෙන් ශබ්දයක් අහනවා කියන තව කන්නාඩියක්. මේ වගේ හැම මොහොතෙම මේ කන්නාඩි හය පැත්තට මූණ දමදම අපි ඉන්නේ. ඒක ඒ මොහොතේ නිර්මාණය වෙන මේ අත්දැකීම් හයක් නෙවෙයි. එනතුනේ මේක දැකලා මෙන්න මේ සත්‍ය තුළ සම්පූර්ණම ජීවිතය පවත්වා ගැනීම තමයි සම්පූර්ණම බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේ සත්‍ය තුළ ජීවත් වීම තමයි දුකෙන් නිදහස් වීම කියලා කියන්නේ. වෙන කිසිම දෙයකින් පින්නතුනේ දුකෙන් නිදහස් වෙන්න නම් බෑ. හම්බ කරලා ගෙදර හදා ගන්න පුළුවන්. කැම ටිකක් එහෙමත් හොඳලා රසවත් කැම ටිකකුත් උපය ගන්න පුළුවන්. වාහනයකුත් ගන්න පුළුවන්. ලස්සන ඇඳුම් ටිකකුත් අඳින්න පුළුවන්. නමුත් දුකෙන් නිදහස් වෙන්න නම් බෑ. දුකෙන් නිදහස් වෙන්න කැමති නම් මෙන්න මේකයි දර්ශනය. පින්නතුනේ මේ දර්ශනය ඔබ අහන්න හරි ලැබුණේ සතර හුඟා පින් කළා. මේකට අනිශ්චන සම්පතිය කියලා කියන්නේ. අන්නේ සන සම්පත්තියේ ආනිසංසයක් විදියටයි ඔබට මේ ධර්මය ඇසෙන්නේ. ඒ සන සම්පත්තියේ නියම ප්‍රයෝජන ගන්න නම් ඔබට සම්මුති සත්‍ය පිළිතල හැකියතාක් දාන සීල භාවනා පින්කම් කරන්න වෙනවා. දර්ශනයේ හිතට ඉටි කෙටේ විතරක් බෑ. ඒ වගේම අම්මට තාත්තට සලකන්නත් ඕන. ඒ ඔක්කොම ගුණධම් ටික සම්පූර්ණ වීමත් එක්කයි මේ ගමන ඉදිරියට යන්න පුළුවන්. මට දැන් පටිච්චසමුප්පාදේ හොඳට පුළුවන් මන්න දැන් ওই දන් දෙන්නේ නැහැ කියලා හිතුවොත් එයාට පින්නතුනි මේ දර්ශන අහුවෙන්නේ නැහැ. එයා පින්නතුනි මේ දර්ශනයෙන් ඉන්න කෙනා කුහුඹියෙක් දැක්කත් බත් ඇටයක් හරි දානවා එයා. මොකද ඒ ටික සම්පූර්ණ කරගෙන තමයි මේ ගමන යන්න පුළුවන්කම තියෙන්නේ. අද අප පින්නතුනි සාකච්ඡා කළේ බුදුදහමේ මූලික දේවල් ටික ඔක්කොම අපි කතා කළානේ. හැබැයි බර වචන නම් කිව්වේ නැහැ. බුදුදහමේ සම්මුති සත්‍යයන කර්මය පදනම් වෙලා තියෙන දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍යක්‍රියාව අපි කතා කළා. ඇතිවීම නැතිවීම කියන පටිච්චසමුප්පාදය ගැන අපි කිව්වා. පටිච්චසමුප්පාදය කියන වචනේ නොකියුවට අනිත්‍ය දුක්ඛනාත්ම කියන ත්‍රිලක්ෂණය ගැනත් කිව්වා. සතර සතිපට්ඨානය ගැනත් කිව්වා. ස්කන්ධ පංචකය සමුදේවයත් කිව්වා. සමති දර්ශනා භාවනා ගැනත් කිව්වා. තවත් හුඟක් කරුණුන් කිව්වා. ඔබ බුද්ධිමත් නම් ඔබ ඒක තේරුම් ගන්න, ඔබ ඒක ප්‍රැක්ටිස් කරන්න, ඔබ බුද්ධිමත් වෙන දක්ෂ වෙන්නට ඕන. අපේ යුතුයකම අපි කළා. මේ තුල ඔබ හුඟා කුසල දහම් වැඩි දියුණු කරගත්තා. ඒ නිසා මේ පින්කම් ඔබ කළේ ආදරණීය පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න. මීට වසර 19කට කලින් මියගිය අමරසිරි වික්‍රමනායක පියතුමාට පුණ්‍යානුමෝදනා කරන්න. එවාගෙම ගීතාංජලි මහත්මියගේ පියතුමා, ප්‍රියන්ති මහත්මියගේ අම්මා, ඉන්දිකා මහත්මියගේ අම්මා තාත්තා දෙන්නම, තාත්ත ඉන්දිකා කෙනෙක් ඉනෝ නේද? ඔව්. එතුමියගේ පියා, මගේ ඇස්පෙනීම අඩුයි ටිකක්. නයනා මහත්මියගේ අම්මා ඇතුළු, එවාගෙම රුවන්ගේ දෙමව්පියන් ඇතුළු, එවාගෙම අපේ ආර්ය ධම්ම ස්වාමීන් වහන්සේටත් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවානේ. ඉතින් අපටත් ගුරුවරයෙක් වෙච්ච ස්වාමීන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ සියලුම දෙනාට අපි මේ පින් අනුමෝදන් කරමු. විශේෂයෙන් මිය ගිය පියතුමා ඇතුළු මේ ආත්ම භාවයේදී ඔබට මිය මුණ ගැහිච්ච ඥාතීන් විතරක් නෙවෙයි, සසර යන ගමනේදී අපමණ ඥාතීන් ඔබට උදව්පකාර කළ නැති අම්මල තාත්තල ඔබට දහදියෙන් කෙරෙන් ඔබව පෝෂණය කළ මේ වන විට පින් බලාපොරොත්තුෙන් ඉන්න තැන්වල යයි ඉන්න පුළුවන්. ඉතින් ඒ හැම දෙනාමත් මේ පින් අනුමෝදන් සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එයට අපි ගාථාව කියලා පුණ්‍ය අනුමෝදනා කරමු. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම් මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. රැස් කරගත් මේ සියලු පින් දහම් අපි දෙවිනට අනුමෝදන් කරමු. සම්මා දෘෂ්ටික දෙවියනුත් මේ පින් අනුමෝදන්ව මෙත්තන් සිදු කරන සියලු දැහැම කටයුතු වඩා වඩාත්ම හොඳින් සිදු කරගන්නටත් මේ දරුවන්ගේ අධ්‍යාපන ආදී කටයුතු සඵල කරගන්නටත් දෙවියන්ගේ ආශිර්වාදය සැලසේවා. විශේෂ සමගිය ආදරණීය මෑණියන්ට තව බොහෝ කාලයක් දාන ආදී පින්දහම් කරමින් මේ සම්බුද්ධ ශාසනය තුල කුසල වඩන්නට නිරෝගී භාවය රැකවරණ ආරක්ෂාව සලසා දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපේ දෙවියන්ටත් පුණ්‍ය ආනුමෝදනා කරමු ගාථාව කියලා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහෙද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි, පින්තුනි, ආදරණීය පියතුමාගේ 19 වෙනි ගුණ අනුස්මරණ පින්කම විදියට මේ සත්පුරුෂ ගුණවත් ගුත වේදී දරුවන් කවුරුත් ඒක රාසි වෙලා තමගේ ආදරණීය මෑණියන් පෙරමුණේ තබාගෙන සිද කරන්නට බලාපොරොත්තු වුණු මේ ධර්ම දේශනාමේ පින්කම, ධර්ම ශ්‍රවණමේ පින්කම ඉතාම මැනවින් සිදු කරගන්න ලැබුණා කියලා හැම දිනෙකම තමන්ගේ හිතේ සතුට ප්‍රසාදය ඇති කරගන්න රැස් කරගත් මේ උතුම් පින්කමලානි සංසයෙන් පිනතුන් හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය සැලසේවා. පරලෝක ජීවිත සුගතිගාමීව ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිවන් සුවයන් සැලසේවා කියලා ප්‍රාර්ථනා කරමු. දුක්ඛම් පන්තා ච නින්දුක්ඛා භයම් පන්තා ච නිබ්බයා සෝකම් පන්තා ච නිස්සෝකා හොන්තු සම්බේති පානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා. සොමින්ත වෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. හැම දිනාටම තෙරුවන් සරණයි.